ඉතින් වෙසක් පොහොය දිනයන් කණි අවස්ථාවකදී අපි වැඩිපුර කාලයක් කැප කරන්නට ඕන මේ දහම් පණිවිඩය අහන්නට, දැනගන්නට සහ ඒ උපරිම ලෙස භාවිත කරන්නට. දින ඔබ දන්නවා වෙසක් පොහොය කියලා අපි නොයෙක් දේවල් කරනවා. පහන් පත්තු කරනවා, බෞද්ධ පොඩි ලැල දෙනවා, වෙසක් තොරන්, වෙසක් කූඩු මේ ආදිය දල්වනවා, ඒවා අපි ප්‍රදර්ශනය කරනවා, ඒ වගේම භක්ති ගීත කියනවා, මේ වගේ දන්සල් දෙනවා, නොයෙක් දේවල් කරනවා නේද? ඒ වගේම අපර යම්සි පිනක් වෙනවා පින්නතුනි. නමුත් අපි තේරුම් ගත යුතු ප්‍රධානතම දේ තමයි මේ පහළ වෙච්ච ශාස්ත්‍රවරයෙ මොකක්ද දේශනා කළේ කියලා. ඒ දේශනා කරපු පණිවිඩය අපි තේරුම් ගන්නට ඕන. අපි නිකන් සරල උදාහරණයක් කියමු. හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා කියලා කියමු. අපට ලොකු රෝගයක්ත් තියෙනවා. ඒ රෝගය සුව කරන්න මේ වෙද මහත්තයා හරියටම බෙහෙත කරනවා කියලා අපි දන්නවා. එහෙම දැනගත්තට පස්සේ අපි වෙද මහත්තයා ගැන වර්ණනා කරනවා. අනේ හරියේ හොඳ වෙද මහත්තයෙක්. වෙද මහත්තයෙක්ගේ ගේ හරිය ලස්සනයි. වෙද මහත්තයෙක්ගේ අම්මා තාත්තා හරිය හොඳයි. වෙද මහත්තයෙක්ගේ රූපය හරිය ලස්සනයි. වෙද මහත්තය යනකොට හරියම තැම්පත්. වෙද මහත්තය ගෙනගත්තු විශ්වවිද්‍යාලෙ මෙන්න මේ වගේ හොඳ ස්ථානයක්. මේ වගේ අපි වර්ණනා කරනවා. ඇතන සිනුතින් මේ කිසිම දෙයකින් අපේ ලෙඩේ සුව වෙනවද? අපේ ලෙඩේ මේ කිසිම දෙයකින් සුව වෙන්නේ නැහැ. වෙද මහත්තය ගැන වර්ණනා කරා. වෙද මහත්තයගේ පරම්පරාව ගැන වර්ණනා කරා. වෙද මහත්තයගේ පින්තූරයක් අරගෙන අපි වැන්දා. මේ කිසිම දෙයකින් ඇත්තෙන්ම අපට නිසි ඵලයක් ලැබෙන්නේ නැහැ පින්තුනි. අන්න ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම අපට කුසලයක් වෙනවා. ඒක සමත භාවනාවක් වුණත් වෙන්න පුළුවන්. උන්වහන්සේ ගැන භක්ති ගීත ආදී කියනක හොඳයි. නමුත් මේ කිසිම දෙයකින් පින්තුනි අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිඵල ලැබෙන්නේ. අපි මූලික වශයෙන් බුදුදහමට එන්නට ඕන. අපේ හිතේ තියෙන දුක් කම්කටොළු වලින් නිදහස් වෙන්න. අපිට යම්කිසි කෙනෙක් බනිනකොට ඒ බනින දෙයින් අපේ හිතට කම්පාවක් ඇති වෙනවා නම් අන්නේ කම්පාව දුරු කරගන්නේ කොහොමද? අපි යම්කිසි තැනක ඉන්නකොට අපිට යම්කිසි කෙනෙක් වෙනස්කමක් කරවතින් ඒ වෙනස්කම තුළදී අපේ හිත කලකිරෙන්නේ නැති විදිහට හිත කොහොමද තියාගන්නේ? අපිට යම්කිසි පාඩුවක් වුණොතින් ඒ පාඩුව වින්න දරගන්නේ කොහොමද? අපේ ළඟම ඥාතියෙක් මේ යනකොට ඔබ ඉතාම ආදරය කරන ඔබ ඉතාම කැමති ඥාතිවරයෙක් ඔබේ ඇස් දෙක ඉදිරිපිට මේ යනකොට ඔබට කොයිතරම් සංවේගයක් එනවද? අනේ සංවේගී අවස්ථාවේදී ඔබට කොහොමද ඒකට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ? දුක් සංතාපයන්ගෙන් දුර වෙන්නේ අවස්ථාවේදී පුළුවන්කම තියෙනවද? ඒ වගේම ඔබේ ජීවිතයේ ඉතාම දරුණු රෝගාබාධයකට පත් වෙනා ඔබේ ජීවිතය අවසාන මොහොත ගත කරනකොට ඒ දුකෙන් නිදහස් වෙන ඔබට පුළුවන්කම තියෙද? ඒ වගේම මරණාසන්න මොහොතෙහි ඔබ මිය ගිහිල්ලා මීට වඩා හොඳ තැනක අනිවාර්යෙන් ඉපදෙනවා කියන විශ්වාසයක් ඔබට තහවුරු කරගන්න පුළුවන්ද? මෙන්න මේ කරුණ දෙකට පිනතුණි පිළිතුරක් අපට මේ දහම තුලින් ලැබෙන්නට ඕන. අන්න එහෙම වුණොතින් තමයි ඇත්තටම අපි මේ දහමේ ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට ලැබෙන එක ප්‍රධානතම ප්‍රතිඵලයක් තමයි විශේෂයෙන් බෞද්ධයන්ගෙදීට අපට අපි මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නේ නැහැ කියන විශ්වාසයක් අපට ඇති වෙන්නට ඕන. කොයි මොහොතේ මිය ගියත්, කොයි වයසේදී මිය ගියත්, කොයි හේතුවකින් මිය ගියත් මරණයෙන් පස්සේ තමන් මේ ලබලා තියෙන මනුෂ්‍ය ජීවිතයට වඩා පල්ලෙහා තැනකට යන්නේ නැහැ කියන විශ්වාසයක් අපේ ජීවිත තුන ගොඩනැගෙන්නට ඕන. මෙන්න මේක තමයි ධර්මයෙන් අපට ලැබෙන පළවෙනි ප්‍රතිඵලය. ප්‍රධානතම ප්‍රතිලාභය ආනිසංසය. මේක අපි ජීවිතේ කොයිතරම් දුරට ලබාගෙන තියෙද කියලා ඔබම ඔබ ගැන බලන්න. ඔබ තව ජීවත් වෙන්නේ පැය 24ක් කියලා යම්කිසි කෙනෙක් කිව්වොතින් ඔබට. හෙට 2:55 වෙනකොට ඔබ මිය යනවා කියලා කවුරු කෙනෙක් කිව්වොතින්. මේ පැය 24 තුල ඔබ මොකද කරන්නේ? පන්සල තියෙන ඔබ ඉන්න තැනින් හුවා කෑතනම් කොහමද යන්නේ? ඔව් බුදු පහන තියෙන එක හොඳයි. පහන ළඟට වෙලා ඉන්නවා. පන්සල යනවා. ඔව් බොහොම හොඳයි. බොහොම හොඳ දෙයක් ඒක. පින්නතුනි හැබැයි අපට අපි තේරුම් ගන්නට ඕන අපිට කරන්න පුළුවන් ඉහළම දේ මොකද්ද කියලා. මෙන්න මේ පැය 24 තුළ අපි කරන්නේ මොකක්ද කියන දේ අනුව තමයි ඇත්තටම අපි මේ මොහොතේ කොයිතරම් ධර්මඥානෙන් ඉන්නවාද කියන එක තමන්ටම තමාගෙන බලන්න පුළුවන් නිර්ණායකය මෙෂර්මන්ට් එක මෙන්න මෙතන තියෙනවා. මේ වන විට ඔබ ධර්මයේ කොයිතරම් දේවල් ඉගෙනගෙන තියෙද කියලා බලන්නේ මෙන්න මේකෙන්. ඇත්තටම පිනුතුන පැය 24 නෙවෙයි. මේ උඩරගත්තු හුස්ම ටික පල්ලෙහාට එන තරම්වත් අපට විශ්වාසයක් අපේ ජීවිතේ ගැන තියාගන්න බෑ. ඒ තරම් අවිනිශ්චිත ජීවිතයක් ගත කරන අපට මේ ධර්මයේ තුල අපි බුද්ධිමත් වෙන විදියට අපට ඉහළම පුහුණුව තුල අපි අඛණ්ඩව ඉන්නට ඕන. අන්න ඒ සඳහා අපි ධර්මඥාණයෙන් පොහොසත් වෙන්නට ඕන. ඒ ධර්මඥාණයෙන් අපි දිනුනො පමණට එකාතකින් අපට අපි ගැන සතුටක් ඇති වෙනවා. අපි කොයි මොහොතේ මිය ගියත් අපි දුගති ගාමී වෙන්නේ නැහැ කියලා. ඒක තමයි අපට ලැබෙන පළවෙනි ආනිසංසය. ඒ වගේම පින්නතුණිය අප ධර්ම ශ්‍රවණය කළත් වෙනත් කිසියම් දෙයක් කළත් ඒ කරන හැම දෙයක් තුළදීම අපට අපේ හිතේ කෙලෙස් අඩුවීමක් කෙලෙස් වලින් මිදීමක් සිද්ධ වෙන්නට ඕන. මෙන්න මේක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය බලන්නේ අපි. පන්සලට ඇවිල්ලා කන වැඩට විතරක් නෙමෙයි පින්නතුණි. ඔබ ගෙදර අතුපතු ගෑවත් රැකියාවකට ගියත් දරුවන්ට කැමරට ගියුවත් මහමග ඇවිදගෙන ගියත් වෙනත් කාරණයකට ඔබ එළියට ගියත් ඔබ නිදිය ගත්තත් මේ හැම තැනදීම ඔබේ හිත පිරිසිදු වෙන විදියට ඔබ ඉන්නට ඕන. හිත සතුටෙන් ඉන්න පුළුවන් විදියට තමන්ගේ ජීවන රටාව සකසා ගන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බඩපත් වෙන්නේ. අන්නේ ධර්මමගේ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ දුන්නේ. ඉතින් පින්නතුනේ වෙසක් දිනේ සමරන අවස්ථාවේදී අපි දක්ෂ වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ සැබෑ සදහම් පණිවිඩය මොකද්ද කියන එක තේරුම් ගන්න. අනෙතින්දි විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව සලකන්නේ විමුක්තායතනයක් කියලා. විමුක්තියට පත්වන දොරටුවක් කියලායි සඳහන් කරන්නේ. The entrance of liberation කියන එක. විමුක්තායතනයක් විදිහට ධර්ම ශ්‍රවණය සලකන්නේ. විමුක්තායතනය කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී තමන්ගේ හිතේ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය අඩු වෙන්නට ඕන. ශ්‍රාවකයන්ටත් ඒක සිද්ධ වෙන්නට ඕන. දේශකයන් වහන්සේ තුලත් ඒක සිද්ධ වෙන්නට ඕන. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීමත්, ධර්ම දේශනා කිරීමත්, ධර්ම සජ්ජහනයත්, ධර්මයේ සිහි කිරීමත්, භාවනා කිරීමත් මේ කරුණු පහම සලකන විමුක්තායතන විදියට. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ දෙනෙක් නිවන් දැක්කේ මගපල් ලැබුවේ විමුක්තියටපත් උනේ පින්නතුනේ ඇස් දෙක වහගෙන ඉඳි නෙවෙයි ඇස් දෙක අරගෙන ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී. ඒක අමතක කරන්න එපා. ඒ නිසා කුමන දේ කළත් වෙන්නට ඕන සතිය සහ සම්පජඤ්ඤය කියන කාරණා දෙක දිනු වීම. සිහිය සහ නුවණ කියන කාරණා දෙක දිනු වීමයි කුමන ධර්ම කාරණයක් වැඩුවත් සිද වෙන්නට ඕන. අන්නේ ගමන් මගේදී පින්නතුනේ අපි ධර්මයේ තේරුම් ගැනීමේදී ධර්මයේ තියෙන ප්‍රධානතම ලක්ෂණයක් තමයි ධර්මයේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. හරියට මහා සාගරය වගේ. සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමන ආදීනවන්, ඕකාරං සංකලේසං, නෙක්ඛම්මේ චානිසංසං මේ ආදී වශයෙන් අර අනුපූර්ව කතා කළා. ඊට පස්සේ තමයි සිත තැන්පත් වුණාට පස්සේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන සාමකාංශික දේශනාව චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ ධර්ම මාර්ගයේදී ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. අපිට හොඳට අපේ සිත ගැන සියෙන් හිටියොත් මේ දේශනාව ගැන හුඟා අවධානයෙන් හිටියොත් ඔබට ඔබේ හිතත් මේ ගැඹුරට ටිකෙන් ටික අරගෙන යන්නට පුළුවන්. මේ ධර්ම ශ්‍රවණය ඔබට විමුක්තායතනය කරගන්නටත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේති. චක්ඛන් වහදෝ පදං කියලා. මනස තමයි ප්‍රධාන, මනස තමයි ශ්‍රේෂ්ඨ. යම්කිසි කෙනෙක් සිත මුල් වෙලා අකුසල සිතින් කායිකව වාචිකව මානසිකව යමක් කරෝතින් ගුණා පිටපස්සෙන කරත්‍ය වගේ තමට ලොකු බරක් දෙනවා කියලා. පින්නතුනි මනෝ කුම්භංගම ධම්මා කියලා මේ පින්නතුනි තරහලා තියෙනවනේ නේද? ධම්මපදයේ මුල්ම ගාථාව. එතන පිනොතින මට අද මේක බලනකොට මතක් වුණ අලුත් කාරණයක්. මනෝ කියන එකෙන්ම ගන්න පුළුවන් තනිකරම මනෝවිද්‍යාවනේ. සයිකොලොජි. This is Buddhist psychology. වෙන මනෝවිද්‍යාව අවශ්‍ය නැහැ පිනොතින. තනිකරම බෞද්ධ මනෝවිද්‍යාව මේ කියන්නේ. ධම්මපදයේ ආරම්භක ගාථාවේ. හිත අපිරිසිදු නම් අපි කතා කරන දේවල්, ක්‍රියා කරන දේවල්, සිතන දේවල්, වැරදි දේවල්, අකුසල, ඒකෙන් තමයි දුක් එන්නේ. ඊළඟට කියනවා මනසාචේ පසන්නේන බහස දිවක් කරෝතිවා. පිරිසිදු සිතින් යම්කිසි කෙනෙක් යමක් කරනව නම් කියනවා නම් ඒකෙන් තමයි සැප විපාක ලැබෙන්නේ. අප පිටපස්සෙන් සෙවණැල්ල වගේ. මෙන්න මේ කරුණ ගැන පිනොතින අපට විශ්වාසයක් තියෙනට ඕන. ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී අපට තියෙන ඕන ප්‍රධානතම ගුණාංගයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මොහොකටද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? සද්ධාතේ තථාගතස්ස බෝධි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිමදෝ තියෙන විශ්වසනීයත්වය. The confidence in what the Buddha realized and discovered. බුදුහාමුදුරෝ අවබෝධ කරගත්තු අනාවරණය කරගත්තු දේ ගැන තියෙන විශ්වාසය. මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ධර්ම ශ්‍රවණය කරනකොට අපට තියෙන්නට ඕන හරියට අපි ධර්මයේ ශ්‍රවණය කරනවා නම් බුදුහාමුදුරන්ගේ සැබෑ දහම් පණිවිඩය අපේ දසවනලින් අහනවා නම් ඒ අහන දේ උතුම දේ නම් සවනානුත්තරයේ විදියට නියම සද්ධර්මය නම් අපි ශ්‍රවණය කරන්නේ. එතෙන්දී පින්නතුනි අපට ඒ ධහම ගැන විශ්වාසයක් ඇති වෙන්නට ඕන. ඒ ධර්මයේ සුවිශේෂී ගුණ දෙකක් ගැන විශ්වාසය ඇති වෙන්නට ඕන. ඒ මොකද්ද? සම්දිට්ඨිකෝ අකාලිකෝ කියන ගුණ දෙක. සාන්දෘෂ්ටික වශයෙන් අපි මේ ධර්මයේ පිළිපැද්දොත් මේ ජීවිත කාලේ මේකේ ආනිසංස දැක ගන්න පුළුවන් කියන විශ්වාසය. අකාලිකෝ කියන්නේ ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණය. අපි ජීවිතේ කරන දේවල් අතුරින් පින්නතුනි අපි හැමදේම කරන්න යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ. අඩුමානේ ඔබ ගෙදර කෑම ටික ඉවවත් තුවානේ අනේ මේක රසට කෑම කාලා බඩ ගින නිවා ගන්න පුළුවන් ය කියලා නේනේ. ඔබ වතුර ටිකක් දිවවත් බොන්නේ අනේ මේකෙන් තිබහ සින්දෙනවා කියලා හිතලා නේනේ. ඔබ පන්සලට ආවත් එන්නේ අනේ මේ දවස්ෙදී මට සැනසීම ගැන පුළුවන් කියලා හිතාගෙනනේ. අපි හැමදේම කරන්න යම් සැනසීමක් ප්‍රතිඵලයක් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට පින්නතුනි ධර්මය ශ්‍රවණය කරනකොට අපි සැබෑ සදහම් පණවිඩය නම් අහන්නේ ශ්‍රද්ධාව කියලා කියන්නේ අපට විශ්වාසයක් ඇති වෙන්න ඕන මේ අහන ධර්මයේ පිළිපැද්දොත් මට මම දැනට කරන සියලුම වැඩවලට වඩා ඉක්මනින්ම මට සැනසීම මානසික සතුට ලැබෙනවා කියන විශ්වාසය. අපට පේන තියෙන වර්තමානයේ ධර්මඥානෙ අඩුවක් නැත්තේම අපි මොකක් ධර්ම කර්ණ දන්නව? ධර්ම කර්ණ ඇහුවොත් අපට උත්තර දෙන්න පුළුවන් අතර අපි පොඩි කාලේ දහම් පාසල් ගිය කාලේ ඉඳම නේද? ආරසිංහ මාර්ගය මොකද්ද? පටිසම්පාදයන්ග ටික මොනවද? බුදුහාඳුරු උපදේශ දැන පොතනද? ඈ ආරි සත්‍ය සතර මොනවද? ස්කන්ධ පංචකය මොනවද? මේවා අපි පාඩම් කරලා ලිස්ට් වශයෙන් පාඩම් කරලා තියෙනවා අපි. දැනුමේ තියෙන අඩුවක් නෙවෙයි පින්නතුනේ අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ බුදුහාඳුරන්ගේ මේ සැබෑ සදහම් පණිවිඩය අහලා දැනගෙන ඒක අපි පිළිපැද්දොත් අපේ දැනට ජීවිතයේ සතුට සැනසීම සඳහා කරන දේවල් අතුරින් ඒ සියල්ලම වඩා මේ පිළිපදින දේ ප්‍රතිඵලය අපට ඉක්මනින්ම ලැබෙනවා කියන විශ්වාසය. මෙන්න මෙච්චර වුණේ පින්නතුනේ අපිට. මේ විශ්වාසය අපේ ජීවිතයට ආවොතින් අපි මොකද සිදු කරන්නේ? අපි ජීවිතේ දැනට කරන දේවල් අඩු කරන්නේ නැහැ, බය වෙන්න එපා. රැකියාව කරනවා නම්, ඉගෙන ගන්නවා නම්, ගේ දොර වැඩ කරනවා නම් ඒවා අපි නතර කරන්නේ නැහැ, ඒවා කරනවා. නමුත් වෙනතන අපි ඊට වඩා ජීවිතේ පරිවර්තනයක් වෙනවා. ජීවිතේ වෙනසක් වෙනවා. මොකද ඒ වෙනස? ඒ වෙනස තමයි අපි ධර්මයේ පුහුණු කිරීමට යොදන කාලය ඉහළින්ම තියා ගන්නව දවසට කාලය කැප කරන යම් කිසි දෙයකට ඒින් වැඩිපුරම කාලය කැප කරන්නේ මොකටද? ධර්මයේ පුහුණු කරගන්න. එහෙම කිව්වහම ඔබට හිතන්නේ මම දවසට කය 8ක් විතර වැඩ කරනවා ධර්මයේ පුහුණු කරන්නේ ඊට වඩා කාලයක් යොදවන්නේ කොහොමද කියලා හිතේ නේද? පින්නතුනි ධර්මයේ පුහුණු කිරීමයි වැඩ කිරීමයි කියන දෙකක් නෙවෙයි. රැකියාවට යෑමයි ධර්මයේ පුහුණු කිරීමයි දරුවන්ගේ වැඩ කිරීමයි ගේදොර වැඩපල කිරීමයි ඒව පින්නතුනි දෙකක් වෙන්න බෑ. හරියට ධර්මයේ පුහුණු කරනවා කියන එක පින්නතුනි හුස්ම ගන්නවා වගේ වැඩක්. අපි හුස්ම ගන්න ගිහින් අනිතර නවත්තනවද? අනේ දැන් හුස්ම ගන්න වෙලාව දැන් වැඩ කරන්න බෑ. නැත්තම් වැඩට ගිහින් වෙලාව හුස්ම ගන්න. එහෙම කියලා කියනවාද අපි? දැන් පොතක් බලන වෙලාවේ දැන් පොත විතරයි බලන්නේ. දැන් මං හුස්ම ගන්න එක දැන් නවත්තනවා කියලා. එහෙම කරනවද අපි? අපි යවම වශයෙන් නිදාගත්තත් පින්නතුනි හුස්ම ගන්නවනේ නේ. අන්නේ වගේ සතිමත් බව කියන්නේ හුස්ම ගැනීම වගේ පින්නතුනි. අපේ හුස්මට සතිමත් බව එකතු කිරීම විතරයි තියෙන්නේ. මේක තමයි ධර්ම කියලා කියන්නේ. එතකොට අපේ තැන් තැන් වල විසිර යන සිතට ඒ සිත එක සති නිමිත්තක තියාගෙන අපි දැනට ගන්න ඉහළම ධර්ම කාරණා එතෙන්ට යොදවන්න තියෙන්නේ. රීප්ලේස් කරන්න තියෙන්නේ. ඇප්ලයි කරන්න තියෙන්නේ. තමන් කොතන ගියත් ධමත් එක ඉන්නේ. තමන් කොතන ගියත් නිවෙන සැනසෙන මාවත එන්නේ. තමන් කොතන ගියත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙන්න මේකයි පින්නතුනි ධර්මයේ ජීවිතයට සමීප කරගන්නවා කියලා කියන්නේ. යම්කිසි වෙලාවක අපේ හිතේ සිහිය නැති වුණා නම් අන්න එතෙන්දි තමයි අපි ධර්මයෙන් බැහැරට ගියා කියලා කියන්නේ. යම්කිසි වෙලාවක තමා සිහියෙන් නම් ඉන්නේ ඒ සිහියෙන් ඉදිමිනුත් ඉහළම ධර්ම කරුණ නම් මෙනෙහි කරන්නේ. ඔබ ධර්මයේ පුහුණු කරමින් ඉන්නේ. ඔබ ඇවිදිනකොට සියලු සත්වෝස්වපත්ත්වා කියක ඔබට ඇවිදින්න පුළුවන්. ඔබ බුද්ධ පූජාව තියෙනකොට බුදුහරණ ළඟ තිමිච්ච අරහං සම්මා සම්බුද්ධාදී ගුණ සිහිපත් කරමින් ඔබට සම්බුද්ධ පූජා කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලාට දානය සූදානම් කරනකොට ඒ ස්වාමීන් වහන්සේලා සුපටිපන්නය, උජුපටිපන්න, ඥායපටිපන්න ආදී අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ලෝකස්ස කියන මේ ගුණ සීකර කර අපට පුළුවන්කම තියෙනවා. දානේ පූජා කරන්න, දානේ සූදානම් කරන්න. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි ඉහෙලටම යනකොට ස්වභාවය මොකද්ද? අප ධර්ම කරුණවල ඉහෙලම දේ සීකරනවා. දානේ වගේම අපිට සීලය ගැන තමන් නිතර පංච සීලය රකින්නවා කියන එක හිතන්න පුළුවන් තමන්ට. මන් දිනපතාම ප්‍රාණඝාතයෙන් වැළකෙනවා, සොරකමින් වැළකෙනවා කියලා මේ පංච සීලය සීකර කර ඉන්න පුළුවන්. ඒකත් කුසලයක්. ඒකට කියන්නේ මොකක් කියලාද? ඔබ රැකෙන පංච සීල ගැන සිහි කර කර ඉන්න එක මොකද්ද? ඒක සීලානුසති භාවනාව. බුදුහාඳුරගේ බුදුමුණ සිහි කර කර ඉන්න එක මොකද්ද? ඒක බුද්ධානුසති භාවනාව. ඔබ දීපු දානය ගැන සිහි කර කර ඉන්න එක මොකද්ද? ඒක චාගානුපස්සනාව. ඔබ පින් අනුමෝදන් වන දෙවියන්ගේ තියෙන ගුණ, ශ්‍රද්ධාව, සීල ආදී දෙවියන්ගේ ගුණ සිහි කර කර ඉන්නවා. ඒක මොකද්ද? ඒක දේවතානුසති භාවනාව. ඔබ අහපු ධර්මකාරණයක් ගැන නැත්නම් ධර්මයේ ගුණ සීකර කෙරෙන ධර්මයේ ස්වාකාතයි, ධර්මයේ සම්දිට්ඨිකයි, අකාලිකයි ආදී ධර්මයේ ගුණ සීකර කෙරෙනවා. ඒක මොකද්ද? ධම්මානුපස්සනාව. ඒක ධම්මානුපස්සනාව. මේ වගේ දෙනතුනි අපි කරන දේවල් අපට භවනා වලට පත් කරගන්න පුළුවන්. අපි දෙන දානීය දානීය විතරක් නෙවෙයි, ඒ දානේ ඡාගානසති භවනාක් වෙනට ඕන. ඔබ පූජා කරන බුද්ධ පූජාව නිකන් බුද්ධ පූජාවක් විතරක් නෙවෙයි. ඒක බුද්ධානුසති භාවනාවක් වෙනට ඕන. ඔබ ශ්‍රවණය කරන ධර්මය නිකන් ධර්ම ශ්‍රවණය පින විතරක් නෙවෙයි. ඒක ධම්මානුසති භාවනාවක් වෙනට ඕන. ඔබ ස්වාමීන් වහන්සේට පූජා කරන දානය හුදෙක් සංඝසතු දානයක් විතරක් නෙවෙයි. ඒක මොකක් වෙනද ඕනේ? ඒක සංඝානුසති භාවනාවක් වෙනට ඕන. ඔබ දෙවියන්ට පින් දීම හුදෙක් පින් දීම පමණක් නෙවෙයි. ඒක මොකද වෙන්නට ඕන? ඒක දේවතානුසුති භාවනාවක් වෙන්නට ඕන. මෙන්න මේ වගේ පින්වත්නි අපි කරන හැම දෙයක්ම සාමාන්‍ය දාන සීල විතරක් නෙවෙයි, ඒ හැම එකක්ම භාවනාවක් පැත්තට යොමු කරන්න අපි දක්ෂ වෙන්නට ඕන. අන්න එහෙම වුණොත් තමයි අද අපි දැනට කරන කුසල දහම ශක්තිමත් වෙන්නේ. බලන්න පින්වත්නි සමාජයේ බොහෝ දෙනෙක් පින්කම් කරනවා, දාන දෙනවා, ඇතැමෙන කඩින පින්කම් කරනවා. ඒ බොහෝ දෙනෙක් ජීවිතයේ අවසානයේ ලං වුණාම බලන්න අහන්න, ඔබට දැන් සුගතිගාමි වෙනවා කියලා විශ්වාසයක් තියෙද කියලා? ඒ බොහෝ දෙනාට මරණයෙන් පස්සේ යන දැනගෙන Tamanට විශ්වාසනීයත්වයක් නැහැ. ඇයි ඒකට හේතුව? ඇතැමිට පින්කම් කරන් ලොකු වීදමක් කරනවා. කලාට ඒ පින්කම තමන්ගේ හිතේ ස්ථාවර වෙලා නැහැ. ඒකට එක හේතුවක් තමයි පින්කම් කරන්නේ හොදේ තමන්ගේ ආධ්‍යාත්මික ඉලක්කයකට සඳහා නෙවෙයි. සමහරට සමාජ කීර්තියට වෙනත් වෙනත් දේවල් බලාපොරොත්තු වෙන තමයි පින්කම් කළ තියෙන්නේ සමාජ පිළිගැනීමට. තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි කරගන්න තමයි ඔය කළ තියෙන්නේ. සැබෑ පින්කම ආනිසංස ලැබිලා නැහැ. ඒ පින්කම් සැබෑ ලෙසම භාවනා කමටහන් බවට පත් වෙලා නැහැ. අන්නේ නිසා බොහෝ දෙනාට මරණයෙන් පස්සේ ජීවිත ගැන සැකයක් තියෙනවා. නිසක බලක් නැහැ. එදැමිට අපි ලොකෝ පින්කම් ඉදිරිය සලකන්නේ කඩින පින්කන්නේ නේ. කඩින පින්කම් කරපු කෙනෙකුටවත් පින්නතු නැතැමිට විශ්වාසනීයත්වයක් නැහැ තමා මරණයෙන් පස්සේ උපදිනවා වෙනවා කියලා. ඒකට හේතුව තමයි මේ පින්කම් ශක්තිමත් වෙන විදිහට අපි නොකිරීම. අනේ නිසා අපි දක්ෂ වෙන්නට ඕන ඔබ නිතිපතා කරන පින්කම් නිතර නිතර සිහි කරන්න. ඒත් එක සතුටෙන් ඉන්න. ඒ පින්කම් තුල ජීවත් වෙන්න. ඒක තමයි ආනිසංශ වැඩි දියුණු කරගන්න හේතුවක් වෙනවා. ඒ නිසා මෙවැනි ලෙස අපේ ජීවිත සකසා ගන්නතුන් අපිට අපේ ජීවිත ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අපිට කොයි මොහොතේ අපි මේ ගියත් අපි මීට වඩා හොඳ තැනකට යනවා කියන විශ්වාසයක් තියෙනවා. අනේ විශ්වාසයත් එක තියෙනවා අපිට මරණයට ලොකු බියක් හටගන්නේ නැහැ. බොහෝ දෙනෙක් මරණාසන්න මොහොතේ සංවේගයටපත් වෙන්නේ ඇයි? මේ තමන්ට තියෙන දැනට තියෙන සම්පන්න ටික අහිමි වෙයි කියලානේ. අවුරුදු 50කට 70කට ගොඩ නගාගත්තු මේ දරුවෝ ටික මේ දේපළ ටික නැති වෙනවා කියන බය නැති වෙනනේ. හැබැයි ඔබ නිසකවම දන්නවනම් තමන් මෙතන අවසානට නෙද්දක පියා ගන්නවත් එක්කම ඔබ මීට වඩා කියලා දැනකට යනවා කියන විශ්වාසනීයතාවක් ඔබට තියෙනවනම් ඔබට මේ අත්හරින දේ ගැන බයක් දුකක් හටගන්නවද? නැහැ පිනතුනි. අන්නේ සඳහා අපි නිතරම මානසින් සූදානම් වෙලා ඉන්න ඕනේ මේකට. ඕනම වෙලාවක තමන් සන්තකව දේවල් අත්හරින්න බලාගෙන හිත සකස් කරගෙන ඉන්නට ඕන. හිත හදාගෙන ඉන්නට ඕන. ඔබයිති දේවල් හාමුදුරන්ට දෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ වරදවා තේරුම් ගන්න එපා. අඩු ගහන්නේ ඔබටයිති දේවල් තමන්ගේ දරුවන්ට නිදහසේ අත්හැරලා යන්න හරි මනසින් ඉන්න. බොහෝ විට තමන්ගේ ඥාතීන්ටවත් ඒ ටික අත්හැරලා යන්න බැරි මට්ටමේ අපි ඉන්නේ. මේ පින්නතුන් නෙවෙයි සමාජයේ බොහෝ දෙනෙක්ගේ ලක්ෂණයක. ඒ නිසා අන්න ඒ සඳහා අපි මනසින් සූදානම් වෙලින්නට ඕන. ඒක තමයි අපට තියෙන ලොකු රැකවරණය. ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියන්නේ මේකයි. ධර්මයේ රකින කෙනා ධම්ම විසින් ආරක්ෂා කරනවා කියන්නේ මේකයි. අපි මේ ශරීරය ආරක්ෂා කිරීම නෙවෙයි පිනතෙන් ධර්මයෙන් අපි රකිනවා කියලා කියන්නේ. අපේ හිත රකිනවා. අපේ හිත අපාගත තැනක විඥානයේ බැස නොගන්නාසේ අපි ආරක්ෂා කරනවා. අපේ විඥානයේ සුගතියට පිහිටවන ලෙසම අපට ධර්මයෙන් රැකවරණයක් ලබා දීලා තියෙනවා. අපි දීපු දාණය, අපි දීපු පූජාව, අපි රැකපු සීලය, අපි වඩපු භාවනාව, ඒ වඩපු සිත තමන් සුගතියට රැගෙන යන්නට සූදානම් කරලා තියෙනවා. මෙන්න මේක තමයි අපට ධර්මයෙන් ලැබෙන රැකවරණය. එතකොට අපට අපි කිව්වේ අපි තවත් ජීවත් වෙන දවසක් කියලා හිතනවා නම් මෙන්න මේ දේවල් අපට සිහි කරන්න පුළුවන්කම තියෙනට ඕන. අපි කරෝ තින් කණ්ඩික ඉක්මනට සේපත් කරගන්න. ඇතැමිට අපි කිව්වට බුදුපහන ළඟට එන්න කියලා එහෙම බැරි වෙන්න පුළුවන්. සිහිය නැති වුණොත්ම අපට සිහි කරන්න අමාරු වෙලාවක් තියෙනවා. නමුත් ඇත්තෙම අපි හිතන්නේ යම්කිසි කෙනෙක් පංච ඉන්ද්‍රියන්ගෙන් ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් අපි හිතන්නේ යා මුකුත් කරන්නේ නැහැ කියලා නේ. සිහිය නැහැ කියලා. නමුත් එහෙම වුණාට බොහෝ විට යාගේ මනින්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. යාට කියන දේවල් එහෙම සමහරලාට. එයාට කතා කරන්න බැරි වුණාට එයා අවසාන වතාවට ගත්ත සිතුවිලි එයා ඉන්නවා දිගට. එතකොට ඒ සිතුවිලි යාට සිහි කරන්න පුළුවන්. දැන් සිහි නැති වෙලා වගේ ඉඳලා නැවත සිහි ආපුවා ඉන්නවනේ. එයායි කියන දේ තමයි එයා රෙස්පොන්ඩ් නොකළට එයාට අනිත් දේ කතා කරු දාලා ඇහුණා කියලා. එයාට ශරීරය හුඟක් දුර්වල වෙච්ච නිසා ප්‍රතිචාර දක්වන්න බැරි වුණාට එයා හොඳ අවධානයෙන් ඉන්නේ සිහියෙන් ඉන්නේ. සමහර විට එයා එහෙම සිහිය නැති වුණත් එයා එයා අවසානයේ ගත්ත කුසල අරමුණක් එක දිගට ඉන්නවා යා. ඒක එයාට යහපත පිණිස හේතු වෙනවා. අපි සඳහන් කළේ ඇතැමිට ඔබ හිතනවා බුදුපහන ළඟට ගිහිලා අපි බුදුන් වැඳගෙන ඉන්න පුළුවන් නේ කියලා නේ. ඔබ හිතන්න ෆ්ලයි කරන වෙලාවක නම් මේ ඉරණමට ඔබපත් වෙන්නේ එතන බුදු වෙනම තියෙනවද? ඔබ ඇතැමිට පාරේ ගමන් කරන වෙලාවක නම් අනතුරකටපත් වෙන මොහොතක නම් ඔබට මේ දේවල් නැහැ නේ. හිතේ හිතන්න. ඔව්. ඒ නිසා අපි හැම තැනක්ම බුදුමැදුරක් කරගන්නට ඕන. හැම තැනක්ම පන්සලක් කරගන්නට ඕන. හැම තැනක්ම ධර්මශාලාවක් කරගන්නට ඕන. හැමතැනක්ම සක්මන් මළුවක් භාවනා කුටියක් භාවනා ශාලාවක් කරගන්න දක්ෂ වෙන්නට ඕන. හදමැදුර දෙව්මැදුරක් කරගන්නට ඕන. හදමැදුර බුදුමැදුරක් කරගන්නට ඕන. හදමැදුර දහම්මැදුරක් කරගන්නට ඕන. එතකොට අපි කොතන ගියාද? අපිට බාහිර බඩමුට්ටු මත යැපෙන්න ඕනේ නැති වෙනතුනි. අපේ හිතම රැකවරණය කරගන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්ථ දීපාදික විවේකතාත් සරණා නාන්‍ය සරණා. අපේ හිතම රැකවරණය පිළිසරණ කරගන්න කියන. ඒ සඳහා අපේ හිත හොඳට නිතර වඩන්නට ඕනේ. ඒ අවසාන මොහොතේදී අපිට මේ වැඩසටහන පටන් ගන්න බෑ. අපි කලින් හැකිතාම දුරට මේත් එක සිතමින් ඒ සිත අපි දිනු කළ තියෙනට ඕන. එහෙම වුණොත් තමයි අවසාන මොහොතේ නිසලස අපට මේ ධහම තුලයකට සමාදාමි වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ අතර පින්නතුනේ අපි සඳහන් කළේ මෙවැනි අවස්ථාවකදී අපට සීකරන්න පුළුවන් ඉගෙනම දේ මොකද්ද කියලා. සාමාන්‍යයෙන් අපි දීපු දානය සීකරන්න පුළුවන්, බුද්ධ පූජාව සීකරන්න පුළුවන්, ඔබ රැකින පංචශීලය සීකරන්න පුළුවන්, ධර්මීය ගුණයන් සීකරන්න පුළුවන්. නමුත් ඒ අතරේ ඉගෙනම දේ තමයි පින්නතුනේ විදර්ශනා භාවනාවක ඉඳීම. අසනිට්ඨයයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සංපස්ස අනිත්‍යයි, රූප සංඥාව, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාර, මෙන්න මේ කරුණවල අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන් නම්, වෙනත් විදිහකින් කියනවා නම් බාහිර දෙයක් දකිනකොට මේ දකින රූපය Taman තේරුම් ගන්නකොට දැන් මේ රූපය නිරුද්ධ වෙලායි තියෙන්නේ, මේක මම මේ තේරුම් ගන්නේ මන ආයතනෙන් මනෝ විඥානයේ විදියට. ඒ මනෝ විඥානයත් අහුත්වා සම්බුතං හුත්වාන භවිසති පෙරණ තිබේ හඩගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා අපට වඩන්න පුළුවන් නම් මෙන්න මේකයි පින්නතුනි අපට අපේ ජීවිතය පුහුණු කරන්න පුළුවන් කියලාම දේ. මෙන්න මෙතෙන්ට තමයි අපි සූදානම් වෙන්නට ඕන. ඔබ මේ ඩය රූපයන් දකිනවනේ. ඔබ මේලා ශබ්දයක් අහනවනේ. ඒ අහන දකින වෙලාවේදී අපට ඒක අපි තේරුම් ගන්න රූපයකුත් එක්කනේ. රූපයකට ගැට ගහලානේ. හැබැයි පින්නතුන රූපයකට ගැට ගහලා හිටියට අපි ඇත්තට මේක තේරුම් ගන්නේ චක්කු විඥාණයෙන්වත්, සෝත විඥාණයෙන්වත්, ගහන විඥාණයෙන්වත්, දිවහා විඥාණයෙන්වත්, කාය විඥාණයෙන්වත් නෙවෙයි. මොන විඥාණයෙන්ද? මනෝ විඥාණයෙන්. මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්නකොට මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න විතරක් නෙමෙයි වෙලේ රූපස්කන්ධයේ සම්පූර්ණම නිරුද්ධ වෙලා තියෙන. නමුත් අපට හිතෙන්නේ තමා මේ රූපයත් එක ගනුදෙනු කරන්න කියලා. දැන් ඔබ ඉස්සරහා බලාගෙන ඉන්නේ. ඔබ ඉස්සරහා බලාගෙන ඉන්නකොට ඔබට හිතෙන්නේ ඔබ ඉස්සරහා ඉන්නේ කියලා. හැබැයි ඔබ කොහෙද ඉන්නේ? ඔබ පිටුපස්සේ ඉන්නේ. ඔබ වාඩි වෙලා ඉන්නේ වෙන ස්ථානයක. ඔබ වාහනයක යනකොට ඔබ ඉස්සරහා බලාගෙන ඉන්න අඩි 20ක් 30ක් 50ක් ඉස්සරහා බලාගෙන යන්නේ. හැබැයි ඔබ ඉන්නේ කොහෙද? ඉන්නේ පිටපස්සේ රෝද හතර හතරට ඉන්නේ. ඔබ රෝද හතර බලාගෙන කවදාවත් drive කරන්නේ නැහැ ඔබ. ඔබ නිතරම drive කරන්නේ ඉස්සරහා බලාගෙන. හැබැයි ඒ ඉස්සරහා පේන තැන නෙමෙයි ඔබ දැන් ඉන්නේ. ඔබ ඉන්නේ කලින් පෙනිච්ච ස්ථානේ දැන් මේ ඉන්නේ. ඔබ කෑමක් කනකොට ඔබ පිඟාන දිහා බලාගෙන කෑම කන්නේ. කටට රසට දැනෙනකොට කෑම පිළිබඳව රසයක් දැනෙන රොබෝට මොකද හිතෙන්නේ? මේ රස දැනෙන මොන කෑම කියලාද? කන කෑමේ රස තමයි. හැබැයි ඔබට හිතෙන්නේ ඒ කෑම කොහේ තියෙන කෑම කියලාද? පිඟානේ තියෙන කෑම කියලානේ හිතෙන්නේ. නමුත් ඇත්තටම ඔබට ඒ මොහොතේ රස දැනෙන මොන කෑමද? කටේ තියෙන කෑම නේද? කටේ තියෙන කෑම ටික අර ඩක් වලින් හපලා දිවෙන් එහාට මෙහාට කරලා කෙලත් එක මිශ්‍ර වෙලා තියෙන කෑමේ රස තමයි දැනෙන්නේ. හැබැයි අපි හිතන්නේ මොකද්ද? ඔව්, පිඟානේ තියෙන කෑම ටික තමයි රස දැනෙන්නේ කියලා නේද? ඔව්. ඔබට කවදාවත් ඉඳලා තියෙන දැන් මේ රස දැනෙන්නේ අර කෙලත් එක මිශ්‍ර වෙලා තියෙන කෑම ටිකේ කියලා? නෑ නේ නේ. එතකොට අර රස එනකොට පින්නතුනේ කොච්චර මේ කෑම වෙනස් වෙනවද නේ? අනේ ඒ කෑම ටික හරිය රසයි, ඒක මුවක් ලස්සනක් ඇති කියලා කටෙන් එළියට ගත්තොත් කොහමද? කටෙන් එළියට අරන් තියානේ කොරණ ඉතිබ්බොත් කොහමද? ඒක ලස්සනද? නෑ පින්නතුනි. ඒක Tamanṭa māya tæmida pingāni anith kæmmakat kanna bæri maṭṭamaṭa yanawani. පින්නතුනි මෙන්න මේ සිද්ධාන්තියම තමයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. මේ උදාහරණය හොඳට මතක තියාගන්න. ඔබ ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, දිවෙන් රසයක් දැනුණත්, ශරීරයට පහසක් ලැබුණත්, ඒක වර්තමාන මොහොත තුළ රූපයක් එක්ක කණ්ඩායමක් වෙනවා ඉන්ද්‍රිය. නමුත් කණ්ඩායමක් වුණාට, ස්පර්ශය වුණාට, එකට එකතු වුණාට ඒ ගැන අවබෝධය ලැබෙන්නේ ඒ මුල් අධ්‍යක්ෂියම නිරුද්ධ වෙලා මන ආයතනෙන් ධර්ම ලම්භනයක් විදියට මනෝ විඥානයක තිරුම. එතකොට ඔබට ඔබ බුද්ධිමත් කියලා කියන්නේ ඔබ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ඒ සංසාර චක්‍රේ නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? නිදහස් වෙනවා කියන්නේ ඔබ ඇසෙන් දකින රූපයේ බාහිර තියෙනවා කියලා ඔබ හිතුවොත් ඔබ ඉන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන සර්කලෙක ගිහිල්ලා ඒක අවසන් වෙන කොහෙන්ද? ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව කියන අවසන් වෙන ශෝක පරිදේවත් එක්ක සංසාරික සර්කලෙක තමයි අපි ඉන්නේ. එතකොට දුකෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? විමුක්තිය කියන්නේ මොකද්ද? මේ දකින රූපය දකින මොහොතේ නිරුද්ධ වෙලා තියෙන්නේ මම මේක තේරුම් ගන්නේ මන ආයතනයෙන් මනෝවිඥාණයෙන් කියන අවබෝධය ඳීම තමයි අවිද්‍යායත්වේ වාසයේ සිවිරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලා කියන්නේ. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබ සංසාර චක්‍රයේ දින්නේ නැත්තම් මායාවේ විශේෂේත්‍රද ඔබ ඉන්නේ නැත්තම් සංසාර චක්‍රේ නිදහස් වෙන මේ සංසාරික සර්කල් එක ඉක්මවන බුදුරජාණන් වහන්සේගේ ශේෂ්ත්‍රය තුළද ඉන්නේ කියලා ඔබම ඔබ ගැන හිතලා බලන්න. මේ වෙලාවේ ඔබේ දකින රූපය මේ වෙලාවේ ඔබේ කනට ඇහෙන ශබ්දය ඇහෙනකොට ඒක බාහිර ශබ්දයක් මට මේ ඇහෙන්නේ කියලා හිතුවොත් ඔබ ඉන්නේ පරිසම්පාද චක්‍රේ ඉන්නේ. ජරා මරණත් එක්ක ඉන්නේ මායාවේ විශේෂේත්‍රේ ඉන්නේ. ඒ වෙලාව තුල ඔබ එක්ක අපුඤ්ඤාවි සංකාර කරන්නේ නැත්නම් පුඤ්ඤාවි සංකාර වෙන්න පුළුවන් ආනිජාවි සංකාර වෙන්න පුළුවන්. නමුත් මොකක් කරත් අවිද්‍යා පත්‍ය සංකාරගෙන් සකලෙක ඉන්නේ. එතකොට බුදුදහම කියලා කියන්නේ මොකද්ද? බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ අවිද්‍යා පත්‍ය සංකාරා කියන සර්කලෙකින් අපි මුදවලා අවිද්‍යායත්වේ වාසයේ සිවිරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ එහෙම ගිහිල්ලා ජාති නිරෝධා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස නිරුද්ධන්ති කියන මෙන්න මේ දුක් දෝමනස්සලේ නිදහස මාර්ගයට යන්නේ. එතකොට ඔබට යම් කිසි කාලයක ධර්මයේ උපරිම දේ ප්‍රැක්ටිස් කරන්න කියලා වන්නම් මොකද කරන්න ඕන? කරන්න ඕන මෙන්න මේ යථාර්ථයේ සීකරණ එක. ඒක නිකන් සීකරන්න බෑ. ඒ සඳහා සිල්වන්ත වෙන්නට ඕන. කායික වාචික සංවරය අවශ්‍ය වෙනවා. ඒ කායික වාචික සංවරය නැමැති සිල්වන්ත බව ඉඳගෙන සතිමත් බව සම්මා සතිය පුහුණු කිරීම තමයි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. සීල සමාධි ප්‍රඥා. පින්නතුනි මෙන්න මේක ඔබ වඩන ගත්තොත් එදාට තමයි ඔබට කියලා ඔබ සාධීනත්වයේ ගොඩනගා ගන්න වෙලාව. එතෙක් ඔබ බාහිර මතය පිළින්නේ. එතෙක් ඔබ අනිත් අයගෙන් සැප සම්පත් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එතකන් ඔබ බාහිර ලෝකයෙන් තමයි සැනසීම බලාපොරොත්තු වෙන්නේ. දරුවා මට සලකයි. අනිත් අය මට මං ගැන ගුණ කතන කරයි. මට උදව් කරයි. වැඩි දෙයක් තමන්ගේ ශරීරයෙන් හරි තමන් සැනසීම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. පින්නතුනි මේ කවුරුවත් ඔබට සලකන්නේ නැහැ. වැඩි දෙයක් තියව ඔබේ පේන ඔය කණ්ණාඩි ඉස්සරහටගෙන රූපය තියෙනෝනේ. ශරීරයෙන් ඒ ශරීරයවත් ඔබට පින්නතුනි අන්තිම මොහොතේ සලකන්නේ නැහැ. කොච්චරනම් අපි මේ ශරීරය උදව් කරලා තියදෙනි? කොයිතරම් කැම දීලාද මේ ශරීරයට? කොයිතරම් වතුර දීලාද? වතුර බවුසර ගානක් නේ දීලාද? බත් එහෙම කොච්චර දීලාද? බත් ලොරි ගානක් දීලාද මේකටනේ? බීම જાති කන්ටේනර් ගානක් දීලාද? ඇඳුම් ලොරි ගණන් දීලා දෙමේකටනේ. ඒ කොච්චර උදව් කරත් වෙනතන මේ ශරීරය අපට බලන්න කවදා හරි දවසක අපට ඇවිද ගන්න බැරි වෙනවා. වාඩි වුණු තැනින් නැගිටින්න බැරි වෙනවා. ඇඳේ හාන්සි වෙන අපේ ඇඳේ නැගිට ගන්න බැරි වෙනවා. අපේ අතට කවුරුහරි දෙන කෑම ටික අපේ කටට දාගෙන බැරි වෙන ලක් තියෙන පිනතුනි. කටට දාපු වෙන කෙනෙක් කටට දාපු කෑම ටික අපට ගිල ගන්න බැරි වෙලාවක් එනවා. කෑම ටික නෙවෙයි වතුර ටිකක් පිනතුනි. වතුර බින්දුවක් කටට දානකොට ඒ වතුර බින්දුව ගිල ගන්න බැරි වෙලාවක් අපට එනවා. ඔය විශ්වාස කරනවද? සේලයින් ටික තමන්ට දීපු සේලයින් ටික මේ නහර දිගේ වැඩ කරන්නේ නැති වෙලාවක් එනවා. ඒ තරම මේ ශරීර දුර්වල මොහොතක් එනවා. එහෙනම් පිනතුන් මේ බාහිර කිසිම දෙයක් ගැන අපට බලාපොරොත්තු තියාගන්න බෑ. ඒව යන්සි උපකාරයක් වෙනවා නමුත් ඒක සීමිතයි. ඒ නිසා අපට එක දෙයක් ගැන පූර්ණ විශ්වාසය තියාගන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ තමයි අපේ හිත. හොඳින් හදාගත්තු මනාව පිහිටුවාගත්තු හිත. සම්මා පණී පණීතං චිත්තං සේය සෝනන්තතෝ කරේ. මනාව පිහිටුවාගත්තු සිත පමණයි පිනතුන් අවසන් මොහොතේ අපට රෙකවරෙන්නේ. අනේක අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමන් කරපු කුසලයක් ලෞකික කුසලයක් සීකරන අවස්ථාව. ඒක දානමය පින්කමක් වෙන්න පුළුවන්. ඒක සීලයක් වෙන්න පුළුවන්. නැත්නම් ඒක සමත කමඨහනක් වෙන්න පුළුවන්. නමුත් මේ හැම දෙයක්ම ලෝකයේ තුල තියෙන්නේ. සමුති සත්‍ය තුල තියෙන්නේ. එකත් එකින් ඒ පැත්ත දිනු කර ගන්න ගමන් අනිත් පැත්තෙන් අප දක්ෂ වෙන්නට ඕන. බාහිර පේන රූපයේ නිරුද්ධත්වය දකින්නට බාහිර සමුදේ වැය දැකලා අභ්‍යන්තරමින් ස්වභාවය දකිනකොට බාහිර රූපේ Nirodhe දකින්න අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම දැක්කොත් තමයි අපේ ජීවිතේ සාර්ථකත්වයේ කියලා කියන්නේ. එහෙම දැක්කොත් තමයි ඇත්තටම අපි බුදුහාඳුරන්ට කලගුණ සැලකුවා වෙන්නේ. එහෙම දැක්කොත් තමයි වෙනතන ඇත්තටම අපි සැබෑ ලෙසම වෙසක් දිනේ සැමරුවා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේක. අපි ඉදිරියේ විස්තර කරන එකයි ගැඹුරින් විස්තර කරන මේ නිකන් සරල විස්තරයක් විතරක් තාම කලේ. එතකොට පිනොතුනේ බුදුහාඳුරුව පිරණ පාන ආසන්න මොහොතෙහි ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා පහන් සංවේගයත් කරගත්තා. මගපලලාදී උතුමනෝ සංවේගයටපත් වුණා. සමහර අය දුකෙන් හඬල වැළපෙන ගත්තා. බුදුහාඳුරුව දැන් පිරණ පාන නේද කියලා. ඒ වෙලාවේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ධම්මාරාම කියන හාමුදුරුව බහලා දෙනේද බුදුහාඳුරන්ගේ අවසාන අස්තාවේ උන්වහන්සේගේ ධර්මය අහපු ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? යවසාන මොහොතේ බුදුහාඳුරන්ගෙන් ධර්මය අසගෙන ගිහිල්ලා උන්වහන්සේ ඉන්න මොහොතේම නිවන් දකින්න ඕන කියලා හිතාගෙන පැත්තකට වෙලා භාවනා කළා. මේ බුදුහාඳුර පිරණ පාන ඕන වෙන තියෙන මොහොතේ බුදුහාඳුර සඳහන් කළේ මොකද්ද? මහණෙනි මට සැබෑ ලෙසම සලකන මගේ නියම පුත්‍රයා ශ්‍රාවක පුත්‍රයා තමයි මෙන්න මේ ධම්මාරාම කියලා. අන්න ඒ නිසා පිනතුනි ඇත්තටම අපි බුදුහාඳුරන්ට ආදරේ නම් සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වෙන කැමති නම් ඔබටත් ඒක වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේට විතරක් නෙවෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ හතර පිරිසට මේ වටරට හත් වෙන පුළුවන්. එහෙනම් අනිත් අය වෙසක් උඩ පත්කනකොට ඒක උදව් කරන්න කමන්නේ. භක්ති ගීත කියනකොට ඒක අහන් හිටියත් කමන්නේ. හැබැයි අහන ශබ්දයේ තනිත්‍යතාවය දකිනම දක්ෂ වෙන්න. සමාජයත් එක්ක ගැටෙන්න යන්න එපා. ඒ අය හැම දිනෙකම තමන්ට පුළුවන් මට්ටමින් ඒ බුදුහාමුදුර සමරන්නේ. එයාත් යම්කිසි කුසලයක් කරගන්නවා. නමුත් ඔබ ඊට වඩා ධර්මඥාන තියෙන හැටියට ඔබ දක්ෂ වෙන්න ඒ හැම දෙයකම අනිත්‍යතාවය දකින්න. බාහිර රූපයක හිත බැස නොගන්නාස්සේ අභ්‍යන්තරම නිවීමටපත් වෙන ඔබ දක්ෂ වෙන්න. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අපි බුදුහාමුදුරණ ගෞරව කළා වෙන්නේ. බුදුහාමුදුරුව සැමරුවා වෙන්නේ. අද අප ධර්මදේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්තනිකායේ අභිසමය සංයුත්තේ එන අත්ථේ රාග කියන සූත්‍රය. අත්ථේ කියන්නේ ඇත කියන එක, රාග කියන්නේ රාගය. අත්ථේ රාග සූත්‍රය. මේ සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සතර ආහාරය ගැන. ආහාර හතරක් තියෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා බෝතානං වා සත්තහනං තිතියා සම්බවේ සීනං වා අනුගහය. මහණෙනි බෝතානං වා සත්තහනං තිතියා. බෝත කියන්නේ උපන් කියන එක. උපන් සත්‍යයේ පැවැත්ම සඳහා ඒ වගේම සම්බවේ සීනං වා අනුගහය. උපතක් බලාපොරොත්තු වෙන සත්‍යයට අනුග්‍රහ පිණිස. උපතක් බලාපොරොත්තු වෙන සත්‍යයන් ගැන කාටද මේ? ඉපදෙච්ච සත්‍යයේ ඉන්නවා උපතම් බලාපොරොත්තු වෙන සත්‍යයන් ඉන්නවා. ඔව් ඉපදෙච්ච අය කියන්නේ අපි වැනි අය. දැන් අපි ලෝකෙට බිහි වෙලින්නේ. උපතක් බලාපොරොත්තු වෙන කියන්නේ ওই පිටතර වල ඉන්න සතු ගන්න පුළුවන්. නැත්නම් මව කුසේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම තමයි උපතක් බලාපොරොත්තු වෙන ඉන්නවා කියලා කියන්නේ. එතකොට ඉපදෙච්ච සත්‍යංගයේ පැවැත්ම සඳහාත් උපතක් බලාපොරොත්තු වෙන සත්‍යංගයේ එයට අනුග්‍රහ පින සත්‍ය තුන ආහාර හතරක් තියෙනවා. මොනවද ආහාර? ඒ ආහාර තමයි ඒවට කියන්නේ සතර මහා භූත රූප කියලා. මෙතන මේ ආහාර කියන්නේ ඊට වඩා ටිකක් වෙනස්. ඒ තමයි එකක් තමයි පළවෙනි එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන කබලීකාරෝ ආහාරෝ ඕලාරිකෝ වාසුකමවා. ඕලාරික සහ සුකම වශයෙන් තියෙන කබලීකාර ආහාරය. නැත්නම් අපි කබලීකාර ආහාරය කියන්නේ කඩලා ගන්න දේවල්. ඕජට්ටමකං රූපං ආහාරෝ කියලා සඳහන් කරනවා. ඕජාව අටවෙනි කොට තියෙන ආහාර තියෙනවා. අපි කටින් ගන්න ආහාර. ඒවා කොටස් 8ක සුද්දාස්තක වල එකතුවක් විදිහට ඇති වෙන්නේ. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයි. වර්ණ ගන්ධ රස ඕජා කියන ඕජා ගුණයෙන් සහිතව තියෙන මෙන්න මේ කරුණු 8කින් යුක්ත ඒවට තමයි කබලීකාර ආහාරය කියලා කියන්නේ. එතකොට මේක තමයි පළවෙනි ආහාරය. ඊළඟට දෙවෙනි ආහාරය තමයි භාගතුන් වහන්සේ දේශනා කරන පස්සෝ ဒුතියෝ කියලා. දෙවෙනි ආහාරය තමයි ස්පර්ශය. ස්පර්ශ ආහාරය. ස්පර්ශය කියන්නේ අපි ආයතන හයකින් ස්පර්ශ ලබනවා. ඒ තමයි චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා. ඇසින් ලබන ස්පර්ශය, කනින් ලබන ස්පර්ශය, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හයෙන් ගන්න ස්පර්ශය. මේ ස්පර්ශයත් අපේ ජීවිතේ ආහාරයක් වෙලා තියෙනවා. එතකොට එකක් කබලීකාර ආහාරය, අපි කටට ගන්න ආහාර, කන බොන දේවල්, ඊළඟට ස්පර්ශ නැමැති ආහාරය, ඊට පස්සේ තුන්වෙනි ආහාරය විදිහට සලකනවා මනෝ සංකේතන තතිය කියලා දක්වනවා මනෝ සංකේතන ආහාරය. නැත්නම් සිතිවිලි කියන ආහාරයක් තියෙනවා. සංස්කාර රැස් කිරීම. ඊට පස්සේ විඥාන චතුත්ථං හතරවෙනි ආහාරය තමයි විඥාන ආහාරය. මෙන්න මේවත් ආහාර විදිහට සලකනවා. පින්තුරි ලෝකේ කිසිම කෙනෙක් මේව ආහාරද කියලා දන්නේ නැහැ. බොහෝ දෙනෙක් ආහාර කියලා හිතන් ඉන්නේ කන බොන දේවල්ට විතරයි. කබලීකාර ආහාරය විතරයි බොහෝ දෙනෙක් දන්නේ. ඒකත් සැබැලෙසම දන්නේ නැහැ. කබලීකාර ආහාරයේ පින්තුනි අපේ පෙනෙන ආහාරයම නෙවෙයි ඇත්තටම ආහාරය කියලා කියන්නේ. ඒ ආහාරය ඇසුරු කරගන්න ඒ ඕජස් ගතිය. අපි මිනිස්යන් විදිහට අපි ලොකු කෑමක ඔක්කොම ටික එකට අපේ ශරීරයට ගන්නවා. හැබැයි ශරීරයේ මේ ගන්න ස්වභාවය වෙනස් වෙනවා අපේ මනස දිනුමත් එක්ක. දෙවියන් වශයෙන් යනකොට ආහාරය බාහිර තිබිත් ආහාරයේ බාහිර වෙනසක් නැතුව ඕජා ගුණය විතරක් යාට ගන්න පුළුවන්. සමහර ප්‍රේතයන් භූතයන් ඉන්නවා. අපි කියන සමහර ආහාර ටික ඉක්මනට පිළුම් වුණා කියලා. බාහිරෙන් අරගෙන නැහැ. එයා ඒකේ ඕජස් ගුණය ගන්න පිටින් ඉන්නවා. එක එක සත්කණ්ඩ එක එක විදිහට මේක ගන්න පුළුවන්. එහෙම ගිහිල්ලා බ්‍රහ්මයන් මට්ටමට යනකොට ආහාර භෞතික දේවල් ගන්නෙම නැහැ. ධානස් වෙන්න ඉන්නවා. ඒත් මේ ආහාරයේ තීරණය වන්නේ අපේ තියෙන ශරීරයට සාපේක්ෂව. අපි ආහාර ගන්න විදිහටම නෙවෙයි හැම සත්‍යෙම ආහාර ගන්න. අපි ගන්න ආහාරමත් නෙවෙයි හැමදේම ගන්න. අපි ගන්න ආහාරය මොනත් දැන් අපි පළතුරක් අපි ඇතැම්මිට කපලා නැත්තම් කුඩාවට කඩලා බ්ලෙන්ඩ් කරලා අපි ගන්නවා. නමුත් ඒකම දෙවියෝ ගන්නකොට බාහිර හැම තිබෙද්දීම ඕජස් ගුණය විතරක් හොට ගන්න පුළුවන්කම තියෙනවා. අපිට ලැබිච්ච යන්ත්‍රය ටිකක් ලොකු එකක්, ඒක කොළමඩින යන්ත්‍රය වගේ. මේකේ දාන බොහොම අමාරුවෙන් තමයි මෙරිකල මෙරික ගන්න ඇතුළට අරගෙන ඉතුරු ටික අයින් කරනවා. ඉතින් මෙන්න මේක පින්නතුනි ආහාරයක් විදිහට සලකනවා. ඒ ආහාරයේ හැබැයි සමහරේ කියන්නේ මේ ඕජෝ ගුණය. ඕජාෂ්ටමකං රූපං රූපකලාපං ආහාරෝ කියලා කියනවා. ඕජාව අටවෙනි කොට ඇත්තා වූ රූපයට තමයි මේ ආහාරය කියලා අපි සලකන්නේ. එතකොට ඒක ආහාරයක් විදිහට සලකන බුදුදහමේ පළවෙනි ආහාරයකට කියන්නේ කබලීකාරෝ ආහාරෝ කියලා. නැත්නම් කබලීකාර ආහාරය කියලා කියනවා. සාමාන්‍ය කෙනෙක් කෑලි කඩලා ගන්න ආහාරය කියලා සමහරවිට විස්තර කරනවා. දෙවෙනි ආහාරය තමයි ස්පර්ශය නැමැති ආහාරය. අපි ස්පර්ශයට කැමති. නිතර ඇහෙන් රූප දකින්න, කනෙන් ශබ්ද අහන්න, නාසයෙන් ගඳ සුවඳ විඳින්න, දිවෙන් රස, මේවට පැති කැමති. මේ ස්පර්ශයට මේ ආසයි. යමන ශරීර අත ගන්නවා නේද? කවුරු හරි ඔළුව අත ගන්නවා නම් ඇඟ අත ගන්න ආසයිනේ. ඊයට කාය සම්පත්තියට තියෙන ආසාව. අපේ සෝද සම්පත්තියට ආසයි. කවුරු හරි කෙනෙක් කියනවා ඔයා හරි හොඳයි, ඔයාගේ කොණ්ඩේ හරි ලස්සනයි. ඔයා හරි ගුණවත් කෙනෙක්, ඔයාගේ අම්මා තාත්තා හරි හොඳයි. ඔයා හරි තැම්පත් කෙනෙක්, ඔයා වාද දන් දෙන කෙනෙක් එහෙම කියනකොට මේ මෙයාට මොකටද ආසකට තියෙන්නේ? සෝද සම්පත්තියට. මේ කණි ලැබෙන ස්පර්ශයෙන් මේ ආසකට තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට දැන් ජීව සම්පත්තිය කියන්නේ මේ රසයට තියෙන ආසාව. එතකොට මේක අපි ගැඹුරට විස්තර කරන ටිකෙන් ටික කල්පනාමින් ඉන්න. මේක එච්චරම සරල නෑ පින්නතුනේ. එතකොට මේ ස්පර්ශයට අපි කැමති වෙනකොට ලක්ෂණය තමයි මේ ස්පර්ශ සමුදයන් තියෙනගෙන තමයි අපි කැමති වෙන්නේ මේකට. ස්පර්ශ සමුදයන් තියෙනගෙන ස්පර්ශය හටගත්තු තැන ඉඳගෙන තමයි අපි මේක විඳින්නේ. නමුත් පින්නතුනේ ඇත්තටම මේක අපි තේරුම් ගන්නකොට මේක අත්විඳින අවස්ථාව වෙනුවට අර චක්කු සම්පස්සය, සෝත් සම්පස්සය, ගාන සම්පස්සය, ජීවා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය කියන අර විපාක මට්ටමේ ස්කන්ධ පංචයෙන් නිරුද්ධ වෙච්ච තැනකයි අපි මේකත් විඳින්නේ. අර මුල් අත්දැකීම නිරුද්ධ වෙච්ච තැනක ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන සංඥා වේදනා දෙකක් විදියට මන ආයතනෙන් සිහි කරන වෙලාවේදී මන ආයතනෙන් මනෝ විඥානයේ විදියට තමයි මේක අපි මේ හොඳ නරක විදියට සැප දුක් විඳින විඳින්නේ. නමුත් මේක නොදැන නිසා අපි අර ස්පර්ශ සමුදයන්ට ඉන්නේ. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ ස්පර්ශ සමුදය නැමැති අවිද්‍යාව ඉඳලා ස්පර්ශ නිරෝධය කියන අන්තයට අපිව යොමු කිරීම. දුක කියලා කියන්නේ මේ ස්පර්ශ සමුදයන්te ඉන්න එක. දුක නිදහස් වීම කියලා කියන්නේ ස්පර්ශයේ නිරෝධය නෝනින් දැකීම. මෙතෙන්දී කියනත මේ ස්පර්ශය ගැන හරි ලස්සන උපමාවක් තියෙනවා. සාදු හරියක් දැන බලන්න. සාදු කියන්න. ස්පර්ශය ගැන බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා. අපි ඇසට රූපයක් ස්පර්ශ කරන දකින කැමැත්ත, කන, නාසය, දිව, ශරීරයේ මේ ඉන්ද්‍රිය වලට අපි ස්පර්ශයක් විඳින්න දක්වන කැමැත්ත සහ එයින් අපි ලබන ආස්වාදය ගැන බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. හොඳ අවධානයෙන් ඉන්න, සිහියෙන් ඉන්න, නැත්නම් ටිකක් හිත කලකිරීමේ උදාහරණ කියනකොට මෙන්න නිකන් උපමාවක් මේ දේශනා කරන්නේ. එක්තරා හරකෙක් ඉන්නවා. ඒ හරක පණ පිටදීම ඒ හරකගේ පිට හැම ගලවන ඔක්කොම හැම ගලවලා මේ සතව අතරිනවා. මේ පණ පිටින් ඉන්න හරකේ හරකගේ පිට සම සම්පූර්ණයෙන් ඉවත් කළා. මස් ටික විතරක් ඉතුරු කළා. මේ සතව අත්හරිනවා. ඒ අත්හැරීට පස්සේ මේ සතට මොකද වෙන්නේ? එකපාරම මැරෙන්නේ නැහැ මේ සතා. ඔව්, වේදනාව කියන්නේ දුක් වේදනාවක් තරම් නෙවෙයි. ඇතැමිට හොඳ හොඳ සුලඟක් වගේ එනවනම් ඇතැමිට ආස්වාදෙකුත් තියෙන මල් ටිකක්. ඔව්, මැස්සෝ මහනවා, බිම නැග්ගොත් වැලි ගෑවෙනවා, වතුරකට ගියොත් වතුර ඉන්න සතු කනවා, එළියේ හිටියොත් කපුට කනවා. කොච්චර දුකක් වේදනාවක් මේ සත්‍යෙ විඳිනවද? බුදුරජාණන් වහන්සේ මේ උපමාව අපට දේශනා කළේ දිනතුන. අපේ ජීවිතත් මේ වගේ කියලා. ඇයි එහෙම කියන්නේ? අපි මේ ස්පර්ශ සමුදයන්තේ නම් ඉන්නේ. මේ මොහොතේ ඇසට දකින රූපය බාහිරයි තියෙන්නේ. ඒ රූපය හරිය ලස්සනයි කියලා හිතනවා නම් ඒ හිතීමෙන් විඳින සැපයක් තියෙනවා නම් අන්නේ සැපයත් අර හැම ගලවපු හරකා විඳින වේදනාවට සමාන කරනවා. ඇයි? ඒකෙන් ආස්වාදයක් තියෙනවා. දැන් ඔබ ගැන ගුණ කතන කරනකොට ඔබ සතුට වෙනවා. හැබැයි ඒ කෙනාම පොඩ්ඩක් හරි ඔබට බැලනොත් මොකද වෙන්නේ? ඔව්, ඒ වගේම දුකක් එනවනේ. ඔබ කැමති කරහයි කියලා කමෙන් ඉන්නවා. එකපාර ගල් ගැජයක් හැපෙනවා. මොකද වෙන්නේ? ඔව්, ඒ මොහොතේම තමන්ගේ හිත වෙනස් වෙනවා බලන්න. මෙන්න මේක තමයි මේ ආයතන හයෙන්ම ගන්නේ වටින්න තුනේ අපි ස්පර්ශ සමුදයන්තේ මේ Nirodhe දකින්න නැතුව සමුදයන්තේ නම් ඉන්නේ. අපි අවිද්‍යාවෙන් ඉන්නේ. ඒ අවිද්‍යාවෙන් ඉන්න වෙලාවෙදී අපට යම්කිසි ආස්වාදයක් ලැබෙන්න පුළුවන්. ඒ කල්ප ආස්වාදයි. ඒක බහුවාදීනමයි. ආදීන වැඩි. මෙන්න මේක තමයි අපේ ජීවිතේ පිනතුනේ. මේ ස්පර්ශ ආරේ තේරුම් ගන්න. ඒකේ වැදගත්කම මේ දේශනා කළේ. ඊළඟ කාරණේ තමයි මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතනාව කියන්නේ සිතිවිලි කියන එක, නැත්නම් සංඥා චේතනා කියන දෙක. මේවත් අපි ආහාරයක් විදිහට නිතර අරගෙනම ඉන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අවිද්‍යාපත්‍ය සංඛාර කියන සර්කල් එකේ ඉන්නකොට නිතරම අපි පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියන මෙන්න මේ චේතනා රැස් කරමින් ඉන්නේ. අන්නේ චේතනා රැස් කිරීමත් අපි ජීවිත ආහාරයක් වෙලා තියෙනවා. එතකොට ඒ චේතනා රැස් කිරීම බෝතානං වා සත්තාන තිතියා උපන්නව සත්‍යංගේ පැවැත්ම සඳහා සම්භවයේ සීනං වා සත්තානං අනුග්‍රහය. ඉපදෙච්ච සත්‍යංගේ පැවැත්ම සඳහා උපත බලාපොරොත්තු වෙන සත්‍යංගේ එයට අනුග්‍රහ වෙනස හේතුවන්නේ මේක. මේ චේතනා රැස් කිරීම තමයි අපේ මේ ජීවිතේ පාවිච්චිවාගෙන යන්නට හේතු වෙලා තියෙන්නේ. සංසාර චක්‍රය යනවා කියන්නේ මේක. අන්නේ චේතනා අපි අවිද්‍යාවෙන් රැස් කරගත්තොත් තමයි මේ දුක් සමුදායත් එක්ක මේ සංසාරය යන්නේ. එතකොට සංඛාර කියන ඒවා සම්පූර්ණයෙන්ම දුරු කරන්න මේ බුදුදහමේ කියන්නේ. සංඛාර තියෙනවා, සසරට යන සංස්කාරයක් තියෙනවා, සසරෙන් නිදහසන සංස්කාරයක් තියෙනවා. අවිද්‍යා පාදක ගියෝතින් ඒ පුඤ්ඤාවි සංඛාර විදිහට කරත්, අපුඤ්ඤාවි සංඛාර විදිහට කරත්, ආනෙන්ජාවි සංඛාර විදිහට ගියත් සංසාර චක්‍රයේ දිගට පැවැත්මට හේතු වෙනවා. ඒ සංසාර චක්‍රේ නිදහස් වන ප්‍රයෝගාවි සංඛාර තියෙනවා. අපි අරසිංහ මාර්ගේ වඩන එක, සීල සමාධි ප්‍රඥා වඩන එක, සමථ විදර්ශන වඩන එක, චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් අපි චේතනා කුසල පැත්තට වඩනවා නම් අන්නේ සංස්කාර ඒවත් වඩන්නට ඕන. ඒව කම්මකය සම්මතති කර්මේශය කිරීම සඳහා හේතුන සංස්කාර. එතකොට අපි වැඩිපුර මෙන්නේ කොයි පැත්තේද? සසර යන සංස්කාරද, සංසාරේ නිදහස් වෙන සංස්කාරද? ඔව්, සසර දිගට යන සංස්කාරවල තමයි වැඩිපුර අපි ඉන්නේ. බාහිර රූපයේ ශබ්ද ආදී ඇතය කියලා හිතන රැස් කරගන්නා සියලුම දේවල් ඒව අපුඤ්ඤාපි වෙන්න පුළුවන්, ඒව පුඤ්ඤාපි වෙන්න පුළුවන්. ඒ මොනම කරත් සසර දිගට යන්නයි හේතු වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන මෙන්න මේ කනිත් පැතර හරවන්න නම් මොකද කරන්න ඕන? සීලයේ පදිත්තය නරෝස පඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියන විදිහට සීලයේ පිළිතන නොනැති කෙනා විසින් මේ සමථ විදර්ශනා වඩන්නට ඕන. සමථ විදර්ශනා වඩන වඩන මොකද වෙන්නේ? අර සසර පැවැත්මට හේතු වෙන සංස්කාර අඩු වෙලා ටිකෙන් ටික සංසාර චක්‍රය අනිත් පැතර යන විදිහට නිදහස් වෙන විදිහට අපි මේ කෙලෙස් රැස් කරනවා නෙවෙයි, තියෙන කෙලෙස් ටික අත් කරමින් අපි ඉදිරියට යන්නේ. මෙන්න මේ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. එතකොට මනෝ සංචේතන ආහාර කියන්නේ මොනවද? අර අවිද්‍යාව පාදව හට ගන්නා වූ සංස්කාර. ඒ සඳහා හේතු වන සංඥා සංඛාර දෙක. ඊළඟ සඳහන් කළා විඥාන ආහාර කියලා එකක්. විඥානයත් ආහාරයක් විදිහට කියනවා. සත්‍යංගයේ පැවැත්මට හේතු වන විඥානයත් ආහාරයක්. හැබැයි පිටුදින මෙහෙම කිව්වහම කලබල වෙන්න එපා. හැම විඥානයක්ම දුරු කරන්න කියලා නෙවෙයි කියපු බුදුරජාණන් වහන්සේ. එක විඥානයක් තියෙනවා දුරු කළ යුතු විඥානයක්. එක විඥානයක් තියෙනවා පිරිසිඳ දැනගන්න ඕන විඥානය. මොකද්ද පිරිසිඳ දැනගන්න ඕන විඥානය? ඒ තමයි අපේ ඇසට රූපයක් පතිත වෙන මුල් අවස්ථාවේ හටගන්න විඥානය. ඒ තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දිවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන හැටියට මේ ස්කන්ධාසාදී ඉන්ද්‍රිය වලට රූප ශබ්ද ආදී අරමුණු පතිත වීමෙන් හටගන්නා වූ මුල් දැනගන්න අවස්ථාව. ඒක විපාක මට්ටමේ විඥානයක්. ඒ මුල් විඥාණයෙන් යමක් ගැන සපුරාම පිරිසිදු දැනගන්න පුළුවන් කමක් නැහැ. යමක් ගැන ඉතාම ප්‍රාථමික මට්ටමේ අවබෝධයක් විතරයි එන්නේ. ඇහැට නම් වර්ණ රූපේ විතරයි එන්නේ. කනට නම් ශබ්ද රූපේ විතරයි. නාසයට නම් ඒ ගන්ධය පිළිබඳව මුල් ප්‍රාථමික අවස්ථාව විතරයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉන්න පංචේ විඥානෙහි කිංචි ධම්මං පටිවිඥානාති කියලා. මේ චක්කු විඥාන ආදී විඥානයන්ගෙන් කිසිම දෙයක් පිළිසින් දැනගන්න බෑ කියලා. ඒ ගැන සම්පූර්ණයෙන්ම දැනගන්න නැති මොහොතෙන්ද? මනෝ විඥානෙන් දැනගන්නේ. මනෝ විඥානෙන් දැනගන්න විතරක් නෙවෙයි, මනෝ විඥානෙන් දැනගන්නකොට අර මුල් තීමේ චක්කු විඥාන ආදී සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තියෙනවා. නමුත් අපේ අවිද්‍යාව නිසා අර චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මේ විඤ්ඤාණ වලට මොකද වෙලා තියෙන්නේ? ඒ වැටි දෙයක් හැදිට අපේ ජීවිතය තුල සජීවී කරගෙන තියෙන්නේ. අන්නේ නිරුද්ධ වෙච්ච විඤ්ඤාණය සජීවී කරගෙන ඉන්න එකත් අන්නේ එකට තමයි විඤ්ඤාණ ආහාරය කියලා කියන්නේ. අන්නේ කැටි දෙයක් හැදිර සමුදයන්te හිටියොත් අපිට දිගටම සංසාරය යන්න පුළුවන්. හැබැයි මේ නිරුද්ධ වෙච්ච විඤ්ඤාණය නිරුද්ධ වෙච්ච දෙයක් විදිහට නෝනින් දැක්කොත් මොකද වෙන්නේ? මෙන්න මේ සංසාර චක්‍රය යන ගතිය නවතිනවා. එතකොට අර පංච විඤ්ඤාණය දැන් නිරුද්ධ වෙලා තියෙන්නේ. මේක තේරුම් ගන්න මනෝ විඤ්ඤාණයෙන්, ඒ මනෝ විඤ්ඤාණයත් අහොත්වා සම්බුද්ධං හොත්වාන බිස්සති පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනා කියන කාරණේ. මෙන්න මේ ආහාර හතර, කබලිකාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඤ්ඤාණ ආහාරය. මේ විඥාන හතර උපන්නා වූ සත්‍යංගයේ පැවැත්ම සඳහා උපතක් බලාපොරොත්තුෙන් උපතක් සොයමින් ඉන සත්‍යංගයට අනුග්‍රහ පිණිස හේතු වන ආහාර හතරක් කියලා දේශනා කරා. භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් උන්වහන්සේගේ වචන වලින් දේශනා කරනවා නම් කබලී කාරේචේ භික්කවේ ආහාරේ අත්තිරාගෝ අත්තිනන්දී අත්තිසංහා. යම්කිසි කෙනෙකුට මේ කබලින්කාර ආහාරය ගැන රාගයක් ඇති වෙනවා නම්, ඇල්මක් ඇති වෙනවා නම්, තෘෂ්ණාවක් ඇති වෙනවා නම්, අන්න එහෙම ඇති වෙච්ච වෙලාවේදී පටිච්චසම් තත්ත විඥානම් පිරුල්හම්. ඔහුගේ ඒ පිහිටියා වූ විඥානයේ වෘද්ධියට යනවා. ඒ විඥානය නැවත නැවත අවිද්‍යාව සාගතව ගමන් කරනවා. ඒ විතරක් නෙවෙයි, යත්ත පටිච්චසම් විඥානම් පිරුල්හම් ආත්‍යසත්ත නාම රූපස්ස අවක්ඛන්ති. යම්කිසි කෙනෙකුට මේ විඥාණය වැඩිවීමට වෘද්ධියට පත්වනෝටින් වෙන්නේ ඒ කෙනාගේ මෙන්න මේ විඥාණය ඒ විදිහට වර්ධනයට පත්වීම හේතුවෙන් ඒ තැනැත්තා එහි නාම රූපයාගේ බැස ගැනීමට යනවා. චේතනාවේ බැස ගන්නවා. යත්තාති නාම රූපස්ස අවක්ඛන්ති අත්ථේ තත්ත සංඛාරණං වද්දී. නාම රූපයන්ගේ බැසගත්ොත් ඒ හිත මොකද වෙන්නේ? ඒ තැනැත්තා සංස්කාර රැස් කරනවා. යත්ථාති සංඛාරණං වද්දී. යම්කිසි කෙනෙක්ගේ මේ සංස්කාරයන්ගේ වර්ධනයක් ඇති වෙනවා නම් අත්ථේ තත්ත ආයතෙන් පුනබ්බවාභි නිබ්බත්ති. ඒ තැනැත්තා නැවත මේ පුනර්භවයට යනවා. යත් අත්තේ ආයතින් පුනබ්බවාබිනි බන්ති අත්තේ තත් ආයතින් ජාති මරණම්. යම්කිසි කෙනෙක් මේ පුනර්භවයට ගියොත් මොකද වෙන්නේ? ඒ දැනත්තා නැවත ජාති ජරා මරණ වලට යනවා. යත් අත්තේ ආයතින් ජාති මරණම් සසෝකං තං භික්ඛවේ සදරං සෝපසංසන්ති වදාමි. අන්නේ තැනත්තා මේ ක්‍රමානුකූලව මේ චේතනා දියුණු වුණොතින් ජරා මරණ ඔස්සේ ගිහිල්ලා ඒ තැනැත්තා දුක් දොම්නස් වලට පත් වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට බුදුදහමේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ ආහාර හතරට තියෙන තෘෂ්ණාව නැති කර ගැනීම. එතකොට කබලින්කාර ආහාරයට තියෙන තෘෂ්ණාවත් නැති කර ගන්නට ඕන. හැබැයි ඒකෙන් කියන්නේ ආහාර නොගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්නට එපා. රූප නොබල ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ශබ්ද නොහා ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. නැත්තම් චේතන ඇති කර නොගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. බුදුදහමේ මේ අනුශාසනා කරන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයේ තියෙන ආසාව දුරු කිරීම. කබලිකාර ආහාරය කියන රූප ස්කන්ධය කියන එක. ස්පර්ශ ආහාරය කියන්නේ වේදනස්කන්ධය. මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ සංඥා චේතනා කියන දෙක. විඥාන ආහාරය කියන්නේ මොකද්ද? විඥානස්කන්ධය. පින්නතුනි මේ ආහාර හතර කියන්නේ මොකද්ද වෙනත් ඉදින් කියනවනම්? පංචස්කන්ධය. එතකොට අපි කබලින්කාර ආහාරයේ පිරිසිඳ දැනගත්තා කියන්නේ මොකද්ද? රූපස්කන්ධයේ පිරිසිඳ දැනගත්තා කියන එක. ස්පර්ශ ආහාරයේ පිරිසිඳ දැනගත්තා කියන්නේ මොකද්ද? වේදනා ස්කන්ධය පිරිසිඳ දැනගත්තා කියන එක. මනෝ සංචේතන ආහාරය පිරිසිඳ දැනගත්තා කියන්නේ මොකද්ද? ඔව් සංඥා සංස්කාර කියන ස්කන්ධ දෙක පිරිසිඳ දැනගත්තා කියන එක. විඥාන ආහාරය මනමින් දැනගත්තා කියන්නේ මොකද්ද? ඔව් විඥාන ස්කන්ධය පිරිසිඳ දැනගත්තා කියන එක. පින්වතුනි බලන්න බුදුජාණන් වහන්සේගේ සදාම් පණිවිඩය. අපි ඇත්තටම බුදුහාඳුරණ ගරු කරනවා නම්, උන්වහන්සේගේ උපත සම්බුද්ධත්වය අපි හැමලෙසම සමරනවා නම්, උන්වහන්සේට ඇත්තටම අපි ගරු කරනවා නම්, කෘතඥතාවය දක්වනවා නම් අපි මොකද කරන්න ඕන? මේ ධර්මය හොඳට අපි තේරුම් ගන්නට ඕන. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ හර පද්ධතියම තේරුම් ගන්නට ඕන. සාමාන්‍ය සරල කාරණා නෙවෙයි. සාමාන්‍යයෙන් දන් දෙන්න සිල්වන්ත වෙන්න කියන එක වෙනත් ආගම්වල උනත් කියනවා. අසලැසියන්ට ප්‍රේම කරන්න කියන එක, මෛත්‍රී වඩන්න කියන එක වෙනත් ආගම්වල උනත් කියනවා. නමුත් බුදුදහමේ මූලික දේ තමයි මේ සතර ආහාරය තේරුම් අරගෙන, ස්කන්ධ පංචකය තේරුම් අරගෙන, ඒ වගේම චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන සතර සතිපට්ඨානය වඩලා මේ ස්කන්ධ පංචකය නිදහස් වීම. එතකොට මේ සතර ආහාරය පිරිසිෙන් දැනගන්න වැඩි උතුම් මාවතක් තියෙනවා. ඒ මොකද්ද? ඔව් ආරසිංහ මාර්ගයේ ප්‍රධානංගයක් තියෙන මේ මොකද්ද? සම්මා සතිය. සතිපට්ඨානය. සතිපට්ඨානෙහි කායනපස්සනා වඩනකොට කබලින් ආහාරය ප්‍රකට වෙනවා. කායේ කායනපස්සී විහෙති කියපු විදිහට කායේ කායනම බලමින් වාසය කරනකොට මොකද වෙන්නේ? තමට තේරෙනවා ආහාර සමුදය රෝග සමුදය මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට නේද කියන එක මේකේ මුල් හේතු ආහාරය කියලා දකිනවා. මේ ශරීරය කියන්නේ වෙනත් දෙයක් නෙවෙයි පිනොත්. අපි පොඩා කාලේ පටන් ගත්තොත් ආහාරවල නිර්මාණයක් මේක. ඒක අපේ කර්මයත් එක්ක මිශ්‍ර වෙලා කර්මයට අනුරූපව තමයි මේ වගේ රූපයක් නිර්මාණය කළ දුන්නේ අපිට. එතකොට වේදනානුපස්සනාව වඩනකොට මොකද වෙන්නේ? ස්පර්ශ සමුදයෙන් වේදනාව හට ගන්නවා කියලා දකිනවා. සැප දුක් උපේක්ෂා ආදී වේදනා තියෙනවා. නැත්නම් චක්කු සම්පස්සජා වේදනා ආදී ආයතන හයට ලක්වන වේදනා තියෙනවා. ඒ වේදනා හටගන්න ස්පර්ශය නිසා. ස්පර්ශයෙන් හටගන්න වේදනාව ස්පර්ශ නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙනවා. අන්න ඒකේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට මේ ස්පර්ශයේ සමුදය වැටගෙනවා. එතකොට තමන්ට ඇසට රූපයක් දැකලා චක්කු සම්පස්සජා වේදනාවක් ඇති වුණත්, නාසයට ගඳ සුවඳක් දැකලා ගහන සම්පස්සජා වේදනාවක් හටගත්තා, කනට ශබ්දයක් ඇහිලා සෝත සම්පස්සජා වේදනාවක් හටගත්තා, රසයේ හේතුවෙන් ජීව සම්පස්සජා වේදනාවක් ඇති වුණත්, කය අරමුණු කරගෙන කය සම්පස්සජා වේදනාවක් ඇති වුණත්, මේ කුමන වේදනාවක් ඇති වුණත් අපි දන්නවා මේක දිගට තියෙන වේදනාවක් නෙවෙයි, මේක ස්පර්ශයෙන් හට ගැනීමෙන් හටගත්තු වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන එක. අතේ වේදනාතිවා පනස සතිය පච්චපටිතා හෝති නජකින්චි ලෝකී උපාදීයති. ස්පර්ශයෙන් සාවේදනාවක් හටගන්නවා. මේක සත්‍යයේ පුද්ගලයක් විඳින වේදනාවක් නෙවෙයි, මේ හේතු බල දහමක්. ස්පර්ශ හේතුෙන් හටගත්තු වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දකින්න. වේදනාව තමන් විඳින ගන්නේ නැහැ. ස්පර්ශ නොකර ඉන්නේම නෙවෙයි මෙතන වෙන්නේ. ස්පර්ශයෙන් නිතරම සිද්ධ වෙනවා. ස්පර්ශය කියන එක අතීත කර්ම විපාකයට ලැබෙන දෙයක්. එතකොට අපි ස්පර්ශය ලැබුණට පස්සේ ස්පර්ශයේ සමුදයන්තේ හිටියොත් තමයි ඒ කන්ටැක්ට් වෙච්ච එක තාම තියනවා කියලා හිතුවොත් තමයි දුක හටගන්නේ. සංසාර චක්‍රය යන්නේ. ඒක හටගත්තු දේ එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන නුවණින් දැක්කොත් අර ස්පර්ශ සමුදයන්තේ මිදලා ස්පර්ශ නිරෝධය දකිනවා. ස්පර්ශ නිරෝධය දැක්ක ගමම මොකද වෙන්නේ? බාහිර රූපෙ නිදහසයි. අපි ඇහැට දකින රූපය මේ වෙලාවේ නිරුද්ධ වෙලා කියලා දන්නවනම්, ඔබ රාත්‍රී කාලේ අහස බලනකොට ඔබට තාරකාවක් පේනකොට ඔබ දන්නවනම් ඒ තාරකාවෙන් ආලෝකය නිකුත් වුණේ මීට අවුරුදු 100 ගණනකට කලින් ආපු ආලෝකයක් ඇහැට පතිත උනේ, දැන් මේ තාරකාව තියෙන තැනවත් මෙතන නැහැ කියලා දැනගත්තොත් ඔබට ඒකේ ඡායාව දකින්න පුළුවන්. හැබැයි ඔබ දන්නවා දැන් මෙතන ඒ තාරකාව නැහැ කියලා. ඒ තාරකාව නැහැ කියලා ඔබ දැක්කොත් ඔබට ඒ තාරකාව ගන්න ඕන කියලා ආසාවක් හටගන්නවද? ඒක මගේ කරගන්න කියලා ආසාවක් හටගන්නවද? ඒ තාරකාවේ තියෙන දෙයකට අමනාපයක් හටගන්නවද? මෙන්න මේකට තමයි කියන අනුත්පාද නිරෝධය කියලා. බාහිර දෙයක් නිර්මාණය නොවන විදියට නොවනින් දැකීම. ඒ ඈත ආකාශයේ පේන තාරකා වගේම තමයි ඔබට මේ මොහොතේ ඇසට පේන මේ රූපයත් එහෙමයි. ඔබ ඒක තේරුම් ගන්නකොට ඒ රූපය, ඒ ශබ්දය තේරුම් ගන්නෙත් නිරෝධයච මොහොතක. අර ආලෝක වර්ෂ 100 ගානකට කලින් ආපු ආලෝකය වගේම තමයි ඒකත් අතීත එකක්. මේ ඔබ තේරුම් ගන්න එක අතීත එකක්මයි. මේ මන ආයතනේ මේ හඳුනාගන්න. මෙන්න මේක තමයි අර ස්පර්ශ සමුදයන් තියඳලා ස්පර්ශ නිරෝධයන්ට ගමන් කිරීම කියලා කියන්නේ. එතකොට ස්පර්ශ නොකර ඉන්න නෙවෙයි මේ කියන්නේ. ස්පර්ශ කරාට කමක් නැහැ. ස්පර්ශය කියන එක අතීත කර්ම විපාක ලැබෙන දැන් ඔබට මේ රූපයක් පේනවා නම් මේ ලස්සන බුද්ධ ප්‍රතිමා පේන්නේ ඔබේ කුසල කර්ම විපාකයක් මේක. ඒක නොබලින කියන්නේ නැහැ. වෙනත් ආගම්වලයි කියුවේ මොකද්ද මේ රූපයෙන් තමයි දුකින රූප නොබලින කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙනම් රූප නොබලිනව නම්, ශබ්ද නොහිනව නම්, උපදී නන්දය, උපදීන් බිහිරයයි භාවිතින්දිර පුද්ගලයන් නේද කියලා. එහෙම වෙන්නේ නැහැ කියලා. ඇස් දෙක පියාගෙන හිටියේ, කන් දෙක වහගෙන හිටියට ඉන්ද්‍රිය සංවර වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර වෙලා නම් ඇස් දෙක අරගෙනම මේක තේරුම් ගන්නකොට මේක නිරුද්වච දෙයක් කියලා සතිපට්ඨාන තුලින් එක. සතිපට්ඨාන තුලිනකොට ඕනතර රූප බලන්න පුළුවන්. දන්නවා මේක තේරුම් ගන්නේ මන ඇතනින් කියලා. ඒ මන ඇතන දෙකට තියෙන දෙයක් නෙවෙයි. එතනම තත්ත්වත විචක්කදී කියපු විදිහට ඒ තැනම හටගෙන නිරුද්ධන ආකාරය අභ්‍යන්තර පැත්තෙත් බලන්න. අන්න ඒ තුල ස්ථාවර කරන මාර්ගය තමයි අරසිංහ මාර්ගය කියලා කියන්නේ. ඒ ස්ථාවර කරන මාර්ගයේ උපරිම අංගය තමයි සම්මා සතිය කියලා කියන්නේ. සතිපට්ඨාන කියලා කියන්නේ. අන්නේ සතිපට්ඨාන තුන අපි ඔසවා තබන්නේ. ඒ තුල අපිව පිළිහිටවන්නේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. මෙයා තරතේ කියන්නේ. එතකොට මෙන්න මේ ස්පර්ශයේ මනමින් දැනගන්න නම් වේදන පස්සන වඩන්නට ඕන. සැප වේදනා තියෙනකෝ නම් දුක් වේදනා උපේක්ෂා වේදනා මේ සියල්ලක්ම හටගන්නේ බාහිර රූපයෙන් එන වේදනාවක් නෙවෙයි වෙනතුනි. මේ සියල්ලක්ම අපේ මනසේ ස්වභාවයට අනුව අප විසින්ම ගොඩනගා ගන්න දේවල්. දැන් අපි කියමු යම් කිසි කෙනෙක් ඇවිල්ලා බණිනු එක්කෙනෙකුට. දැන් එක්කෙනෙක් මෙතන දොරෙන් එනම ඇවිල්ලා මෙතන ඉන්න කෙනෙකුට බනිනවා. බනිනකොට එක්කෙනෙක් දුක් වෙනවා නේ මට බනිනවා කියලා. එයාගේ ළඟ ඉන්න අනිත් කෙනාට නම් සතුට වෙනවා. හොඳ දෙකක් තමයි කිව්වේ කියන්නේ. එතකොට මේ බැනුම කියන එක ආවේ බාහිරින්ද? මේ දුක ආවේ බාහිරින්ද? බාහිරින් නම් දුක ආවේ දෙන්නම දුක් වෙනවනේ. නමුත් ඒකෙන් එක්කෙනෙක් දුක් වෙනවා තව කෙනෙක් සතුට වෙනවා. එතකොට පින්නොතින බාහිරින් ශබ්දය කියන එක අපේ කනට පතිත වෙනවා. නමුත් ඒක අපි ගන්න විදිහට තමයි දුක් වෙන්නේ. හැබැයි බැනපු කෙනාම උනත් බලන්න තව මොහොතකින් තව කෙනෙක් ඇවිල්ලා කිව්වොතින් ඒ බැනපු කෙනාට මේ දවස්වල පිස්සු හැදිලා ඉන්නේ කියලා. යා පිස්සෙක් කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඔබට බැන්නත් දැන් මේට ඔබට දුකක් හටගන්නේ නැහැ. ඔබ දන්නවා මේ මිනිස්සේ පිස්සෙක් කියලා. එතකොට බලන්න පින්නොතින අපටම උනත් අපටම කියලා ඉලක්ක කළ බැන්නත් අපේ විෂන් එක අපේ පැත්ත වෙනස් කරගත්ත ගමන් මොකද වෙන්නේ? බාහිර කෙනෙකුට අපට දුකක් දෙන්න බෑ. එතකොට බුදුදහම කියන්නේ බාහිර වෙනස් කිරීම නෙවෙයි. බුදුදහම කියන්නේ අපේ අභ්‍යන්තරයේ විෂන් එක, අපේ දැක්ම, අපේ දෘෂ්ටිය, අපේ බලන විදිය වෙනස් කිරීම. අපේ ප්‍රඥාව වෙනස් වෙච්ච ගමන්ම බාහිර කෙනෙකුට පුළුවන් කමක් නෑ අපට දුකක් දෙන්න. දුක බාහිරින් ගෙන දෙයක් නෙවෙයි වෙනතුනි. එතකොට ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් ඇහැට පේන රූපය නම් හරි කමන්නේ බාහිරින් එන්න බෑ. කනට අහන ශබ්දයක් බාහිරින් නෙවෙයි අපිම හදාගත්තේ. හැබැයි කයට දැනෙන වේදනාව නම් කවුරුන්නමට ගැහුවොතින් ඒ දුක නම් බාහිරින් නේද ආවේ කියලා හිතේ නේද? ඒ වෙලාවෙත් පින්නතුනේ ඇතැම්මිට දුක් හේතු මූලයකින් විපාකයක් විදියට කයට මුලින් අපහසුවක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒ අපහසුවක් තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මොකෙන්ද? කාය සංපස්සජා වේදනාව වෙන්නේ නෙවෙයි. ඒක තේරුම් ගන්නෙ මොකෙන්ද? ඒත් මනෝ සංපස්යෙන් තේරුම් ගන්න. දැන් බලන්න ඔබ අනතුරකටපත් වුණා කියලා කියමු. ඇක්සිඩන්ට් එකක් වුණා කියලා කියමු. ඔබ වැඩ කරන වැඩපළේදී ඇතැමිට ලොකු අනතුරකටපත් වුණා. පත් වෙන අපි කියමු අතක් හරි පයක් හරි ලොකු වේදනාවක් ආවා කියලා කියමුකෝ බලන්න. ඒ වේදනාව ආවට පස්සේ ඔබට ඒ ලෙඩවීම නිසා ඔබට ඒ රැකියා කරන ස්ථානේ ලොකු වන්දියක් හම්බවෙනවා. ඒ වෙච්ච ඩැමේජ් එකට ඔබට වැටුප් සහිතව නිවාඩු හම්බවෙන දිගටම ජීවිත කාලෙම. නිකන් නෙවෙයි දැන් ගන්න වැටුප වගේ 10 ගුණයක වැටුපක් දෙක හම්බවෙනවා. එතකොට මොකද ඔබ හිතන්නේ? අර වේදනාව දැන් කොහමද? ඔබට සුයිප් එකක් ඇදුණා වගේ. අනේ මේක මීට අවුරුදු 10කට කලින් වුණා නම් හොඳයි කියලා. බලන්න පින්නොතුනි ඔබට බලන්න අර වේදනාවක් ආවට සම්පූර්ණයෙන්ම බලන්න මේ වේදනාව අපි කොහෙන්ද ගත්තේ? ඔව්. මේකට ඔබට වන්දි නොලැබුණා නම් ඔබ ජීවිත කාලෙම බැන බැන වේදනාවක් කරගහගෙන ඉඳී. හැබැයි දැන් වන්දියක් ලැබුණා 10 ගුණයක වැටුප වගේ 10 ගුණයක වැටුපක් ගෙදෙනින් නම් දැන් ඔබට හම්බ වෙනවා. පින්නොතුනි ඇස කන නාසය දිව කියන මේ ආයතන විතරක් නෙවෙයි කාය සම්පස්යෙන් අපි යමක් වින්දත් ඇත්තටම අපි ඒක හඳුනා ගන්නකොට හඳුනාගන්නේ කාය සම්පස්යෙන් කාය විඥානේ නෙවෙයි ඒක හඳුනාගන්නේ පිනොතිනි මනෝ විඥානේ බලන්න තේරෙනව නැද්ද අපි මෙතෙක් කලින් දුක් සැප විඳි කොහොමද දුක් සැප විඳි ආර මුල් ස්කන්ධ පංචකයේ මුල් විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ නිරුද්ධ වෙච්ච තැනක අපි සම්පූර්ණ මෙතෙක් දුක් සැප විඳින්නේ මනෝ විඥානේ මෙන්න මේක තේරුම් ගත්තොත් පින්නතුනි අපි මෙන්න මේ පණිවිඩය අහලා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ මේක කියලා ඉවර වෙනවත් එක්කම බුදුහාඳුරන්ගේ ඉදිරි පිට පසඟ පිහිටුවල කෑ ගහලා වඳිනව සමහර අය. අභික්ඛන්තං බොහෝගෝතම අභික්ඛන්තං බොහෝගෝතම සේයතාපි බොහෝගෝතම නික්කුජිතං වා උක්කුජ්ජය පටිච්ඡන්නානා විවරේය මූලහස්සවා මග්ගං ආචික්කේය බුදුහාඳුරේ මට සතුටුයි සතුටුයි අන්ධකාරයෙන් එනගෙනට ආලෝකයක් දුන්නා වගේ වහල තිමිට දැන් ඇරිය වගේ මට තේරුණා තේරුණා බුදුහාඳුරනේ මෙන්න මේක නේද ජීවිතේ කියලා අනේ බුදුහාඳුරනේ මමත් මගේ දරුවෝ ටිකත් එක්කම බුදුහාඳුර සරණ යනවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ කියලා තෙරුවන් සරණ යන්නේ පිණුතුන් මෙන්න මේක දැක්කහම ඇත්තටම අපි අන්න ඒ තෙරුවන් සරණ ගියපු කෙනාට මේ දර්ශනය සිහි කිරීමම තමයි ජීවිතේ ලොකුම සතුට බවට පත් වෙන්නේ. පින්නතුනි මේ යථාර්ථය අපි තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත දවසට අපට පින්නතුනි නිදා ගන්න හිතෙන්නේ නැහැ පින්නතුනි. අපි නිදා ගන්න විවේකයකට නෙනේ. කයට තියෙන වෙහෙස අඩු කරගන්නේ අපි නිදේ ගන්න. ඊට වඩා නිදහසක් විවේකයක් ලැබෙනවා අවදියෙන් ඉඳගෙන මේ ධර්ම කරුණ මෙනෙහි කර කර ඉන්න එක. ඒකට කියන්නේ ජාගරියාන යෝගය කියලා. එල්ලි වෙනකන් හරි මේක සිහි කර කර ඉන තරම් අභ්‍යන්තර සතුටක් මානසික සැනසීමක් ඇති වෙනවා. ඒක නා එන්න එන්නම බාහිර දුක් දෙකෙන් නිදහස් වෙනවා. අන්නේ වැඩ පිළිවෙල තමයි මේ සතිපට්ඨානය කියලා කියන්නේ. කායය කායනපස්සේ විහෙරති, වේදනාස වේදනාපස්සේ විහෙරති, චිත්තේ චිත්තානපස්සේ විහෙරති, ධම්මේසු ධම්මානපස්සේ විහෙරති, ආසාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජහ දෝමනසං කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්තරා නිවසක් තියෙනවා. ඒ නිවසේ ජනෙල් ඇරලා තියෙන්නේ. ඒ නිවසේ නැගෙනහිර පැත්තෙන් ඉර පායනකොට ඒ නැගෙනහිර පැත්තෙන් පායන ඉරෙහි සෙවණැල්ල අර බස්නාහිර පැත්තේ තියෙන බිත්තියට ගිහිල්ලා වදිනවා ඡායාව. එතකොට බස්නාහිර පැත්තේ බිත්තියක් නොතිබ්බොත් මොකද වෙන්නේ? බස්නාහිර පැත්තේ බිත්තියක් නොතිබ්බොත් අර නැගෙනහිර පැත්තේ කවුළුවෙන් ඇතුළු වෙන ආලෝකය ගිහිල්ලා ඒ කෙලෙම වැටෙන්නේ බිමට තමයි යන්නේ. පොළොවට තමයි පත්පතේ දෙවෙන්නේ. පොළොවත් නොතිබ්බොත් මොකද වෙන්නේ? එතන ජලාශයක් තිබුණොතින් ජලාශයට තමයි ඒ ඡායාව ගිහිල්ලා වදින්නේ. ජලාශයක්වත් නොතිබ්බොත් මොකද වෙන්නේ? ඒක වදින ස්ථානයක් නැහැ. අන්නේ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අතීත කර්ම විපාක විදියට ඇසෙන් රූප පේනකොට කනෙන් ශබ්ද අහනකොට නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට දිවෙන් රසය කයෙන් පහස මනසින් අරමුණු වෙනකොට ඒ එන අරමුණු අපි සමුදේ වෙච්ච එක හටගත්තු එක ඒ අරයිස් වෙච්ච එක අපි දැන් සීස් වෙලා කියලා දැක්කොත් ඒ එකක්වත් අපේ ජීවිතේ රැඳෙන ස්ථානයක් නැහැ. ඒක විඥානේ පිහිටන්නේ නැහැ. ඒක නිරුතුණා කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? අපි දන්නවා මේ ඇහැට දැකපු රූපේ නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒ තැනත්තා මේ ලෝකෙනුත් නිදහස් වෙනවා, පරලෝකෙනුත් නිදහස් වෙනවා, සසරේම නිදහස් වෙනවා. ඒ තැනත්තාට තියෙන එකම දෙයයි හැම මොහොතෙම සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. මොකක් සිහි කළත්, ඇසෙන් දකින රූපයක් සිහි කළත්, කනෙන් දකින ශබ්දයක් සිහි කළත් මේ කුමන ආයතනයකින් කුමන අරමුණක් සිහි කළත් යා දන්නවා. ඒක දැන් මේ තේරුම් ගන්නේ මන ආයතනෙන්. ඒ මනසත් පෙර පසුනොවි හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකිනවා. ඔහුගේ හිත කිසිම තැනක බැසගන්නේ නැහැ. ඔබ ගෙදර ගැන හිතනකොට ඔබ දන්නවා නම් ඔබට මේ මතක් වෙන රූපේ නිරුද්ධ වෙච්ච රූපයක් අතීතයේ දැන් මේක මන ආයතනෙන් ගන්නෙ. ඒක මේ සිතවිල්ලක්. ඒ සිතවිල්ල මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනා කියලා දැක්කොත් මොකද වෙන්නේ? ඒ ගෙදර මරණාසන මොහොතේ සීකරාට නැවත ගෙදර තුල හිත බැසගන්නේ නැහැ. ඔබට මරණාසන්න මොහොතේ මොකක් හරි රූපයක් මතක් වෙනවා. ඇතැම් විට කුසල කර්මයට අනුරූප ඔබ කරපු දානයක් මතක් වෙනවා. වන්දනා කරපු චෛත්‍යයක් මතක් වෙනවා. ඒ චෛත්‍යයත් එක්ක මේ පූජා කරපු මනුත් එක්කම ඔබ සුගතියකට අරන් යනවා. ඒ රූපෙට අනුරූප තැනක ඔබට ලබා දෙනවා. හැබැයි ඔබ ඒ මොහොතේ දැක්කොත් මේක හටගෙන නිරුද්ධ වෙච්ච දෙයක්. මේ දකින හිතක් හටගෙන නිරුද්ධ වෙනා කියලා දැක්කොත් මොකද වෙන්නේ? ඔබේ හිත කිසිම තැනක පිහිටන්නේ නැහැ. නිබ්බන්ති දීරා යතහයන් කලීපෝකී විදියට නුවණ ඇති අය පහනක් නිවිල ගියා වගේ ඒ සිතුවිල්ලේ නිරෝධය දැකලා ඔබේ මරණයත් ඔබේ නිවනත් ඔබේ පරිනිර්වාණයත් එක මොහොතක සිදුවෙන්න පුළුවන්. පින්වත්නි, මේ සඳහා අකණ්ඩව අපි කරන්න ඕන ප්‍රතිපදාව තමයි මෙන්න මේ සම්මාදිටිය ඇති වෙන විදියට නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන්න. සම්මා සංකල්පය ඇති කරගෙන නිතර නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන සම්මා සංකල්පය අඛණ්ඩව ජීවිතය පවත්වා ගන්න. සම්මා වාචා කියපු විදියට නිතරම බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම වලින් වෙන්ලා නිතර සත්‍යවාදීව අර්ථවත් වචන, කාරුණික වචන කතා කරන්න. සම්මා වාචා පුහුණු කරන්න. සම්මා කම්මන්ත, ප්‍රාණඝාතයේ සොරකම, කාම මිත්‍යාචාරය කියන මේ වැරදි වලින් මිදලා යහපත් කර්මාන්ත සිදු කරන්න. සම්මා කම්මන්තය, සම්මා ආජීවයේ යහපත් දිවිපෑම, වැරදි ජීවනෝපාය වලින් වෙන් වෙලා ධාර්මිකව දිවි ගෙවන්න. සම්මා වායාම යහපත් උත්සාහය, අකුසලෙන් මිදෙන්නත් කුසල කරන්නත් නිතර උත්සාහ කරන්න. සම්මා සතිය, නිතර සතිමත් වෙන්න. සම්මා සමාධිය, නිතර සමත කමඨහනක් පාවිච්චි කරමින් නිතර හිත සමාධිමත් කරගන්න. පින්නතුනි, ආරස්සංග මාර්ගයේ සලකන්නේ උජුකෝ නාම සෝමග්ගෝ අධිහානම සාදිසා කියලා. මේ ආරස්සංග මාර්ගයේ ඍජු මාවතක්. මේක නිර්භය මාවතක්. අපේ ජීවිතේ ලැබිච්ච වටිනාම දේ තමයි ධර්ම ශ්‍රවණයෙන් මේ ආරස්සංග මාර්ගයේ ජීවිතයට ලැබෙන්නේ. අදැනෙම ඔබට හිතෙයි කොහොමද මම සම්මා සංකල්පේ වඩන්නේ? කොහොමද මම සම්මා වාචාවෙන් ඉන්නේ? කොහොමද මම සම්මා සංකප්පේ කරන්නේ? කොහොමද මම සම්මා කම්මන්ත සමාජී වැඩන කොහොමද කියලා ටිකක් බරක් වගේ හිතේ ඔබටනේ. හැබැයි පිනතුන් ඔබ ධර්මයේ දැනගත් දවසක ඔබට අමාරු වෙන්නේ මොකක්ද දන්නවද? ආරසිංහ මාර්ගයෙන් අයින් වෙන එක. ඔබට ඉතාම පහසු ක්‍රමය තමයි ආරසිංහ මාර්ගයේ ඉන්න එක. හරියට මාළුවෙක් ඉබ්බෙක් දියේ දාලා ඉන්නවා වගේ ඔබට පහසු ආරසිංහ මාර්ගයේ ඉන්න එක. කවුරු හරි වාල්සිය මාර්ගයෙන් අයින් කරන්නේ මිච්ඡා වාචාව කතා කරනවා නම්, මිච්ඡා කම්මන්තේ කරනවා නම් හරියට අර වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ වෙනවා. එදාට ඔබට අමාරු ආරසිංහ මාර්ගයෙන් අයින් වෙන එක. පින්නොතනි, මේක තමන් යන හැම තැනක්ම හරියට රත්තරන් කාපට් එකක් දාලා ලස්සන මල් තියලා ලස්සන හේවිස් නාදෙන් ලස්සන සුවඳවත් මාර්ගයක අපි යනවා වගේ අපි කොතන ගියත් කුමක් කළත් කොයි දේ කළත් හැම තැනම ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක මේ සම්මා දිට්ඨි සම්මා සංකල්ප ආදී මේ අංගත් එක්ක එකට අපේ ජීවිත ගත කරන මොහොතක් එනවා පින්නතුනි. අන්න එදාට මේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ආරසිංහ මාර්ගයේ පින්නතුනි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ තුන සීලයටයි තුන කලක් යද්දි සැඟවිලා යනවා. ඒ කියන්නේ මිච්ඡා වාචා කතා කරනවා කියන එක නෙවෙයි, මේ සීලයේ කොටස නොපෙනී ගිහිලා ඉස්මතු වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අංග 8න් තිමිච් එක මෙන්න මේ අංග පංචාංගික මග්ගෝ කියලා අංග පහකින් යුක්ත මාර්ගය ස්ථාවර වෙනවා. කෙටියෙන් කියනවා නම් සමථ විදර්ශනා දෙක විතරක් වෙනවා ඊට පස්සේ. සීලය ගැන කතා කරන අවධියක් නැහැ. මොකද සීලය හරියට තමන්ගේ ගෙදර අත්තිවාරම වගේ සීලය අනිවාර්යයෙන්ම බැස ගන්නවා. තමන් කරන හැම දෙයක්ම කොහොමද වෙන්නේ? සමථ විදර්ශනාවත් එක්කයි කරන්නේ. හැම මොහොතෙම සමාධි අරමුණක ඉන්නේ. බුද්ධ ඥානසතිය, ධම්මානුසතිය, මෛත්‍රී භාවනා, ආනාපානසතිය කුමන හෝ හිතක සමාධිමත් කරගෙන ඒ සමාධියන්ගත් එක්ක මේ රූපාදිස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධය බලමින් හැම මොහොතෙම මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති හට ගන්නවා නිරෝධ වෙනවා කියලා මෙන්න මේ දෙක බලන විතරයි තියෙන පින්නතුනි. කොයිතරම් පින්නතුනි සැනසිලිදායක ජීවිතයකට මාර්ගයද බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කළේ පින්නතුනි. ඊටාම පැහැදිලි ධම්ම මාර්ගයක්. කිසිම සැකයක් ඊතන තැනක් නෙවෙයි. මේ ධර්මයේ පිළිපදින පමණට පින්නතුන අපට විශ්වාසනීයත්වයක් ඇති වෙන්නට ඕන. ධර්මයේ සම්දිට්ඨිකයි අකාලිකයි කියලා. සම්දිට්ඨික කියන්නේ මේ ජීවිත කාලෙම මේක ප්‍රතිඵල ලබන්න පුළුවන්. අපි සිල්වන්ත වෙන ප්‍රමාණයට කොච්චරනම් සතුටද Tamante. තමන්ගේ හිත කුසල අරමුණක සමාධිමත් කරනකොට සීල සත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා දහවතාවක් කියන බලන්න පිනුදු නැස් දෙක වහගෙන හිතින් එක 25වතාවක් කියන බලන්න 100වතාවක් කියන්න 500වතාවක් හිතින් කියන්න 1000වතාවක් කියන්න තමන්ට ධර්මයේ සාන්දෘශ්‍ය බව හොඳට බලන්න පුළුවන්. එහෙම හිත සමාධිමත් වෙනකොට සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං අජානාති කියලා සඳහන් කළා. හිත සමාධිමත් වෙනකොට මොකද වෙන්නේ? අර රූප වේදනා සංඥා සංඛාර විඥාන නැත්තම් ඇස රූපේ චක්කු විඥාන ආදී මේ දේවල් වල හට ගැනීම Nirodhe දකිනවා. හැම මොහොතේ මේ පුද්ගල දකින්නේ මේ දකින හන දේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා යා රූපේ නිදහස වෙනවා. අපට යමක් හිතනකොට හිත රූපය තුල බැසගෙන නම් තියෙන්නේ අවංකව තේරුම් ගන්න මේ මොහොතේ තමන්ගේ අවිද්‍යාවෙන් කියන මේ මොහොතේ තමයිනේ දුක ස්පර්ශ කරමින් මේ මොහොතේ තමන්ගේ සංසාර චක්‍රය කියලා අවංකව තේරුම් ගන්න. එහෙනම් මේ චක්‍රය නිදහසනේ කොහොමද? මේ මොහොතේ තමන්ගේ හිතට නිර්මාණය වෙන මේ රූපය දැන් මේ නිරුද්ධ රූපයක් කියලා දකින්න මේ තමන්ගේම මයින්ඩ් එකේ තමන් මේ රීඩ් කරන්න කියලා බලන්න. ඈත ආකාශයේ පේන තාරකාව දැන් මේ අවුරුදු 100 ගණනකට කලින් විනාශ වෙච්ච තාරකාවක් මට පේන කියලා දකින්න. ඒ උපමාවම මේ පේන මේ මොහොතේ පේන රූප ශබ්ද ආදියටත් ඔබ ඇප්ලයි කරන්න රීප්ලේස් කරන්න. මෙන්න මේක තමයි සම්පූර්ණම ධම්මග වැඩිම කියලා කියන්නේ. මේ වඩන්න වඩන්න පිනතුනේ බාහිර රූපේ නිදහස් වෙනවා. බාහිර රූපෙන් විතරක් නෙවෙයි අභ්‍යන්තර මානසින තුහුණි දහස් වෙනවා. යත්නාමච්ච රූපංච අසේ සම්බරුජ්ජති පටිගම් රූප සංඥංච එත්තේ සාචිදතිය ජටන් කියලා. යම් කිසි තැනක නාම රූප දෙකම නාමය කියලා කියන්නේ සිත පැත්ත කොටස රූපය කියන රූපය බාහිර රූපය සතර මහා භූත රූප සහ උපාදාය රූප වලින් නිර්මාණය වෙච්ච දේ. මේ රූපේ ඒ මොහොත හේතු නිසා හටගෙන හේතු නිරෝධෙන් නිරෝධයට පත් වෙනවා. ඒක අපි තේරුම් ගන්න මන ආයතනෙ. ඒ මනසත් හේතු නිසා හටගෙන හේතු නිරෝධෙන් නිරෝධ වෙනවා. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ පිනතුනේ මේ පංචස්කන්ධයේ නැමැති විපාක මට්ටමේ දය අවිද්‍යාවෙන් අරගෙන බරක් විදියට අරගෙන නිරුද්ධ වෙච්ච පංචස්කන්ධය කරගහගෙන ඉන්න ලෝකයට සංසාර චක්‍රින ලෝකයට ඒ ස්කන්ධ පංචකේ නිරුදුන දෙයක් කියලා පෙන්නලා දීලා දැන් මේක තේරුම් ගන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරකිනු මේක තේරුම් ගන්නේ නව කර්ම විදියට ඒ ස්කන්ධ පංචකයක් අහොත්වා සම්බුතං හොත්වා නබවිසිතී කියලා නොනින් තේරුම් ගන්න එක. පින්නොතනි මේක තේරුම් ගැනීම තමයි සැබෑ වෙසක් සැමරුම වෙන්නේ. මේක තේරුම් කළ දෙන්නේ බුදුහාඳුර අප වෙනුවෙන් ඇස්සිස් මස්ලේ දන් දොන්නේ. සෝසාගරේ ජල දෙකන් රුධිරන් අදාසි මහසාගරයේ හි ජලයට වඩාලේ දන් දොන. බොහොමෙන් පරාජය පරන් සමදාසි දානම් මහපොලේ පස්සලට වඩා තමන්ගයන්ගේ මස් දන් දීල තියෙනවා. මේරු උපමාන මධිකංච සමෝලිසේ සං මහමේරු පර්වතයට වඩා පොඩුනු පළන් හිස් දන් දීල තියෙනවා. ඒ වගේම කේතාරකාදික තරම් නයනන් අදාසි අහසෙහි තාරකාවට වඩා මේ අවබෝධය සඳහා නැත්නම් දීලා තියෙනවා. ඊතරම් පරිත්‍යාගයක් කරපු කෙනෙක් මේ ලෝකේ නැහැ පිනතුනි. අනාගතී ඉපදෙන අප වෙනුවෙන් අතීතයේ සාරංශංගේ කල්පලක්ෂ්‍යයක් මේ උත්තරම මනුෂ්‍ය රත්නය අප වෙනුවෙන් ලෝක කැපවීමක් කළා තියෙනවා. අපේ අම්මා තාත්තා අපට උදව් කරේ බොහොම ටික කාලෙයි. නමුත් ඊට වඩා කල්ප ගණනක් තිස්සේ අප වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් කැපවීමක් කරපු මේ උත්තරම මනුෂ්‍ය රත්නය මේ ආශ්චර්යවත් මනුෂ්‍යයා වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම ගෞරවය කෘතඥතාවය තමයි මේ සඳහන් පණිවිඩයේ නියම හරයම තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ හරය මේ මුළු ලෝකෙම කියන දෙයට වඩා වෙනස් දෙයක්. ඒක සඳහන් කරනවා පටිසෝතගාමී නිපුණන් දුද්දසං අනුන් කියලා. මේක සම්පූර්ණ උඩුගම් බලන දහමක්. මුළු ලෝකෙම අනිත්‍යතාවයක් දේශනා කරනවා. රූපයක් ගැන දේශනා කරනවා. ඒ කියන්නේ මේ ඇහැට පෙනෙන බාහිර රූපේ වෙනස් වීමයි කියන්නේ. ඒ රූපේ හැම දෙනාටම පොදුයි කියලා කියන්නේ. බුදුදහමේ කියන්නේ මේ මොහොතේ පෙනෙන රූපය එක එක පුද්ගලයාගේ ආයතන වලට සාපේක්ෂව තියෙන රූපයක්. ඒ විතරක් නෙමෙයි රූපයේ තේරුම් ගන්නේ මන ආයතනය කියලා තේරුම් ගන්න එක. විද්‍යාඥයෝ කියන්නේ මේ වෙලාවේ බාහිර රූපයක් තියෙනවා ඒක බෙදුවාම ඇටම් එක තෝරගන්න පුළුවන් කියලා කියන්නේ. බුදුදහමේ තේ රූපණ පරිසරයක් කරනවා. නමුත් ඒ බාහිර පේන රූපයේ තේරුම් ගන්නේ මන ආයතනය කියන එක. ඒ රූපේ නිරුද්ධ වෙච්ච තැනක මේ මනෝ විඥාණයෙන් ස්කන්ධ හතරකින් තේරුම් ගන්නවා කියන කෝන් දන්නේ. ඒ ස්කන්ධ හතරත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනා කියන බොන් දන්නේ. ඕන් හිතන්නේ එක දිගට යන දෙයක් තමයි මේ ලෝකෙ තුලින්ගෙන එක මොහොතක තමන් තේරුම් ගන්න කියනවා. නමුත් අන්නේ සාමාන්‍ය ව්‍යවහාරෙන් ඉක්මවල ගිහිල්ලා පරිසෝධගාමෙන් කියන්නේ මෙන්න මේ උඩුගම් බලයන නිපුණන් ඉතාම සියුම් දුද්දසං අනුන් තේරුම් ගන්න අමාරු ඉතාම සූක්ෂ්ම ප්‍රඥාවට ගෝචර වන දහමක් තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ අනාවරණය කළ දුන්නේ. මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපේ ළඟ ඇති වෙන ඕන ප්‍රධාන වෙනස තමයි මෙන්න මේක තමයි යථාර්ථය. මේක තමයි ලෝකේ වටිනාම දේ. මේක තේරුම් ගත්තොත් තමයි දුක නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. මේක ප්‍රැක්ටිස් කරන එක තමයි ජීවිතේ වටිනාම දේ. මේක පුහුණු කරවතින් තමන් කරන අනිත් හැම දෙයකම වඩා ඉක්මනින් ඉහළම ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන විශ්වාසය තමන්ගේ හිතේ, තමන්ගේ හදවතේ කොතන හෝ තැනක සනිටුවන් කරගන්න. අන්නේ සිටවිලත් එක්ක තමා ජීවිතේ කරන වැඩ කටයුතු අතරින් වටිනාම ප්‍රමුඛත්වය දෙන්නේ මේ දහම් කරුණ මෙනෙහි කර කර ජීවිතය ගත කිරීම. එහෙම ඉන්න පමණට මේ කුසලයෙන් හේතුයෙන් ඔබ බලාපොරොත්තු වන සියලු ලෞකික දැහැමි බලාපොරොත්තු ඔබ බලාපොරොත්තු වනට වඩා ඉක්මනට බලාපොරොත්තු වනට වඩා ඉහළින් සඵල කර ගන්නටත් මේ කුසලයෙන් ඔබට සාන්දෘෂ්ටික වශයෙන් දිට ධම වේදෙන වශයෙන් ආනිසංසයක් බවට පත් වෙනවා. ඉතින් එහෙම කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පන්න සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නදොන ප්‍රශ්නේ මහන් තියෙනවා. මතකේ නෙමෙයි ගැටලුව. බුදුදහමෙහි මූලික ඉගැන්වීම තමයි මයින්ඩ්ෆුල්නස් එක කියන එක. සතිමත් බව. සතිමත් බව වඩන්න වඩන්න ඇතිවන ප්‍රධානතම ප්‍රතිඵලය මොකද්ද? මතකේ වැඩි වෙනවා. මතකේ නෙමෙයි ගැටලුව. බුදුරජාණන් වහන්සේ 550 ජාතක කියලා කියන්නේ අතීතයේ දක්වන ආකාරයෙන්. රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් අවසර බලන්න පුළුවන්. අවිඥානාදී රහතන් වහන්සේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේට සීමාවක් නොමැතිව ඕනම අතීතයක් බලන්න පුළුවන්. අතීතයේ බැලීම මතකේ නෙමෙයි ගැටලුව. යමක් මතක් වෙනකොට අපේ මතක් කරන දේ තුළ ජීවත් වෙනවද නැද්ද කියන එකයි ගැටලුව. දැන් අපි ළඟම ඥාතියෙක් මිය ගිහපු කෙනෙක් ගැන මතක් කරනකොට අඬනවා කෙනෙක්. අඬන්නේයි. හිතන අඬනවා නෙවෙයි. එයා ඒ සිද්ධිය තුළ ජීවත් වෙනවා. අම්මා මට මෙහෙම සැලකුවා, මට මෙහෙම උදව් කරේ කියලා. එයා තාම ජීවත් වෙන කෙනෙක් විදිහට අර සමුදියන්ත ඉඳගෙන ගන්නවා. ගන්නවත් එක්ක මඬන්න ඕනේ කඳුළු බේරෙනවා පළයාට. හැබැයි රහතන් වහන්සේත් ඒක මතක් කරනවා. මතක් කරනකොටම දන්නවා මේක තම සම්පූර්ණ නිරුත් වෙලා ඒ නැති වෙච්චාම දැන් වෙන තැනක ඉපදෙලි ඉන්න ලස්සන දිව්‍ය ලෝකෙ. මම මේ අතීත සිද්ධිය තුල නේද මේ ඉන්නේ, මේ නිරුත් වෙච්ච දෙයක් නේද කියලා ඒක දකින්වත් එක උන්වහන්සේ දන්නවා. උන්වහන්සේගම හිතයි මේ කියවන්නේ. උන්වහන්සේගම මයින්ඩ් එකයි දැන් මේ රීඩ් කරන්න කියලා දන්නවා. උන්වහන්සේට අරකට වඩා මතකයි. අම්මා මෙහාත් විතරක් නෙවෙයි අම්මගේ ගියාතම පාටි ගත්ත එකක් මතක් වෙනවා රහතන් වහන්සේට. ඒ රහතන් වහන්සේගම සහෝදරියක් අඬනවා. රහතන් වහන්සේ ඊටත් වඩා දැකලා නොහඩා ඉන්නවා. නොහඩා ඉන්නේ ඇයි? උන්වහන්සේ දකිනවා මේ තමා මේ වෙලාවේ දකින්නේ තමන්ගේම මනස කියන එක දන්නවා. ඒ අතීත සියල්ලක්ම නිරුද්ධ වෙලා තියෙන කියන එක පැහැදිලිවම දන්නවා. ඒ නිසා මතක් කරන්න එපා කියලා කියන්නේ. මතකය තමයි මයින්ඩ්ෆුල්නස් එකේ රිසල්ට් එක. රහතන් වහන්සේ කියනකොට මෞකසී හිටිය කාලෙත් මම මතක් කරනවා. මතක් කරගන්න පුළුවන්. මෞකසට පිළිසඳන වේගත්තු වෙනා විතර මතක් කරගන්න පුළුවන්. ගියාක් මේ මතක් කරගන්න පුළුවන්. මහා කල්ප සිය ගාන රහතන් වහන්සේ කෙනෙකුට දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට අසීමිත විදියට අතීතාත්ම බව බලන්න පුළුවන්. මතක් කරගන්න එක තමයි ගැටලුව. ඒ මතක් කරනකොට අවිද්‍යාව සාගතව ඒ නිරුද්ධ වෙච්ච අතීතයේ තුල සමුදයන්ති හිටියොත් තමයි අවිද්‍යාවෙන් දුකේ බැසගෙන දුක් විඳින්නේ. ඒක නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දැක්කොත් ඒක නිදහසල තමන්ට ඒ මතකේ විතරක් සීමත් කරලා ඉන්න හොඳයි පින්නතුනි කාලයක් මල ගිහිලා තියෙනවා. ඉතින් අද අප මේ සාකච්ඡා කලේ සංගතනිකායේහි අභිසමය සංගතේන අත්ථේ රාග කියන සූත්‍රයේ සතර ආහාරය පිළිබඳව උපන්නා වූ සත්‍යන්ගේ ඒ ජීවිත පැවැත්ම සඳහා උපතක් බලාපොරොත්තු වෙන සත්‍යන්ට අනුග්‍රහ වෙන සත්‍යයතු වන කබලීකාර ආහාරයෙන් ස්පර්ශ ආහාරයෙන් මනෝ සංචේතන ආහාරය සහ විඤ්ඤාණ ආහාරය කියන මෙන්න මේ හතරට තියෙන ඇල්ම ඇති වුණොතින් දුක හටගෙන ජරා මරණ ස්පර්ශ කරන ආකාරය මෙන්න මේ සඳහා අපි අවබෝධය ලබාගෙන තෘෂ්ණාවෙන් මේ සඳහා ඇල්ම දුරු කරගත්තොත් මේ සතර ආහාරින් නිදහස් වෙන පුළුවන් අපට. ඒ නිදහස් වීම තුළින් දුකෙන් නිදහස් වෙන පුළුවන් කියන අවබෝධයයි මේ සූත්‍රය තුළින් අපට ලබා දෙන්නේ. ඉතින් එහෙම කටයුතු කරත් අපි උපරිම ලෙස අපේ මේ ජීවිත කාලය අපි යොදවමු. ඒ සඳහා ඔබට සියලු යහපත අනුරුදිය සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් කුසල ඵලය අපරමින් මේගේ ඥාති දනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රතිමෙන් අපි ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ උතුම් පොණ ධර්මයන් දෙවියන්ට අනුමෝදන්ව ලෝකයන් සම්බුද්ධ ශාසනයත් රැකදෙත්වා. විශේෂයෙන් මේ පින්තුනේ මේ වගේ පින්කම් කරන්නට අවස්ථාව සලසලා දෙන පරිසරය සකස් කළ දෙන ගෞරවනීය අපේ ලොකු හඳුරන් වහන්සේ ප්‍රධාන විහාරවංශී ස්වාමීන් වහන්සේලාට ඔබට මේ සඳහා පහසුවෙන් කටයුතු කරන්නට දානමාන දෙවි උපකාර කරපු හැම දිනාටමත් මේ පින ධර්මාවබෝධය පිණිස හේතු වේවා. ඒ හැම දිනාම දෙවියන් විසින් ආරක්ෂා කර දෙත්වා. ඔබ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැරසේවා කියන ප්‍රතුමත් ඇතුව අපි දෙවියන්ට පුණ්‍ය ආමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීමෙන් ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු කුසල දහම්වල බලයෙන් පින තුනේ හැම දිනාටම මෙලොවසින් නිදුක් නිරෝගී සම්පන්නයේ චිර ජීවනයේ සැලසේවා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම ධර්ම අවබෝධය කරන්ට මේ උතුම් කුසලයක් හේතු වාසනා වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා වන්තු සම්මේති පානිනෝ දුකින් කෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් කෙලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම